හොඳයි, සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට, අපේ ශාස්ත්‍රුන් වහන්සේට, ඒ වන්දනීය වූ ගෞරවනීය වූ මහෞත්තමයන් වහන්සේට වන්දනා කරමු, නමස්කාර කරමු. අද ධර්ම සාකච්ඡාව ශිලායූප සූත්‍රයේ අංගුත්තර නිකායේ නවක නිපාතේ සත්තාවාස වග්ගයේ තියෙන 6 වෙනි සූත්‍රය. 36 වෙනි සූත්‍රය. 26 වෙනි සූත්‍රය මාත හිතන ඇටියට. ඒක පෙන්න කලින් යන්තම් මතක් කිරීමක් කරගනිමු. මේ ලාභ සක්කාර සංයුත්තේ තියෙන බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම කියන දේ. ඒක පසුට උදව් වෙනවා මේ සූත්‍රයේ අතිරික්තයක් හැටියට. අපි මතකයි ලාභ සක්කාර සංයුත්තේ දේශනා කරන ගුණවහන්සේ මේ ලාභ තබන්ට ලැබෙන ලාභ, ඒ වගේම අනිත් අය කරන ගරු බුහුමන්, සිලෝක වර්ණනා කිරීම, ලාභ සත්කාර සිලෝක ගැන කියනකොට කටුකෝ, ඒ බොහෝම කර්කශයි, පරුසු, බොහෝම පරුසයි, අන්තරායිකෝ, ඒක බාධා කරනවා, අනුත්තරස්ස යෝගක්ඛේමස් අධිගමාය, උතුම් වූ සත්‍ය අවබෝධයට පැමිණීම සඳහා. ඒ නිසා උන්වහන්සේ කියනවා ලාභ සත්කාර සිලෝක චවිංචින්දති, සිවිය විදගෙන ගිහිල්ලා චවිංචෙත්වා චම්මංචින්දති, සිවිය විදගෙන ගිහිල්ලා හමත් පසාරු කරගෙන යනවා. චම්මංචෙත්වා මන්සංචින්දති, ඒ හමත් පසාරු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මස්විදලනවා. මසුත් පසාරු කරගෙන ගිහිල්ලා නහාරු, නහර පසාරු කරගෙන අට්ටි ඇටකෝටු, අට්ටින් චෙත්තු අට්ටිමින්ජං, ඇටකෝටු පසාරු කරගෙන ගිහිල්ලා විනිවිදගෙන ගිහිල්ලා ඇත මිදුලු අට්ටි මින්ජං ආහච්ච තිත්තති, පැතිරිගෙන තියෙනවා. ඒකට වැදීගෙන තියෙනවා කියලා. ඒක චිත්‍රයක් ඇටට මවාගන්න දැන් බුදුහාරතෙන්දි කියන්නේ මේ සමහරට මේ ස්ත්‍රී පුරුෂ ඇල්මට වඩා මේ ඇල්ම තද්දට ගිහිල්ලා ඇට මිදුළු වල රිංගගෙන ඉන්නවා කියලා බෝන් මැරොස්සල. ඒතර මුළු ජාන පද්ධතියම විනාශ කරන්න ඊට පස්සේ පුළුවන් ඒකට. ඒකින්ද දරුණෝ කියලා කිව එක මතක තියාගන්න ඕනේ, අපටත් කාටත් හොඳ නිසා. ශිලායූප සූත්‍රයේ ඒකං සම්යං ආයස්මාච සාරිපුත්තෝ ආයස්මාච චන්දිකාපුත්තෝ රාජගහේ විහෙරಂತಿ වේලුවනේ කලන්දක නිවාපේ. සාරිපුත්ත හාමුදුරන් වහන්සේත්, චන්දිකාපුත්ත කියන හාමුදුරන් වහන්සේත් වේලුවනේ කලන්දක නිවාපේ වැඩ ඉන්න කාලේ. චන්දිකාපුත්ත හාමුදුරුව භික්ෂුන් වහන්සේලාට කතා කරලා කිව්වා, දේවදත්තෝ ආවසු භික්ඛූණං ඒවං ධම්මං දේශේති. මිත්‍ර භික්ෂුවරුනි, මේ දේවදත්ත ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම ධර්මයේ කියලා දෙනවා. යතෝකෝ ආවසු භික්ඛු චේසා චිතං හෝති. යම් වෙලාවක යම් විදියකින් භික්ෂුවක්ගේ සිතින් එතන ටිකක් වෙනස් වචනයක් තියෙනවා. සිතින් පුරුදු කරන ලද්දේද චිතං කියන වචනේ පුරුදු කරලා සිතින් පුරුදු කරලා තියෙනවා නම් තස්සේතම් භික්ඛුනෝ කල්ලං වෙය්‍යාකරණාය කීනා ජාති පුසිතම් බ්‍රහ්මචරියං. ඒ භික්ෂුවට සුදුසුකමක් තියෙන තමන් සත්‍යාබෝධය කරගත්තා කියලා ප්‍රකාශයක් කරන්නට. සිත වඩලා තියෙනවා නම් කියන අදහස තමයි එතන තියෙන්නේ. අපි දැනගන්න ඉගෙනගෙන තියෙන දේට වඩා වෙනස් විදිහක් මෙතෙන්දී කියන්නට ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. අපි ඉගෙන ගන්න මොකද? ඒ වංගුත්තේ එහෙම කිව්වහම ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං චන්දිකාපුත්තං ඒතදෝච. ඒ සාරිපුත් හාමුදුරන් වහන්සේ චන්දිකාපුත්ත භික්ෂුවට කිව්වා මෙහෙම. නෙකෝ ආවසෝ චන්දිකාපුත්ත, ආවසෝ චන්දිකාපුත්ත, දේවදත්තෝ භික්ඛූණං එවං ධම්මං දේසෙත්. මේ ඔහොම නෙවෙයි දේවදත්ත හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට ධර්මය කියලා දෙන්නේ. මෙන්න මෙහෙමයි කියලා දෙන්නේ. ඒ හරි ක්‍රමයේ කියනවා. දැන් ඒ චන්දිකාපුත්ත හාමුදුරුවෝ ඒක හරියට ප්‍රකාශ කරේ නැති හින්දා සාරිපුත්තහාර කියනවා එයාම දේවදත්ත හාමුදුරුවෝ මෙහෙමයි කියන්නේ කියලා. යතෝ කෝ ආවසෝ භික්ඛුනෝ චිත්තේන සා චිතං හෝති. යම් විදිහකට භික්ෂුවකගේ සිතින් සිත පුරුදු කළා, සිතින් පුරුදු කළා කියන එක, තස්සේතම් භික්ඛුනෝ කල්ලං වෙයියා කරන අය එවිට භික්ෂුව මේ සත්‍යාබෝධය කරගත්තා කියලා ප්‍රකාශ කරන්න සුදුසු කියලා නෙවෙයි ඒහා දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ. ඒ වංචකෝ මෙන්න මේ විදිහටයි චන්දිකා පුත්‍ර දේවදත්ත භික්ෂුව ඒ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ. එතකොට චන්දිකා පුත්‍ර කිව්වේ ඒ වචන දෙක මත චේසා චිතං. ඒක යා කියන්නේ චේතසා චිතං හෝති. දේවදත්ත හාමුදුරුවෝ එහෙම කියලා නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ නැහැ. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා කියනවා. යතෝකෝ ආවුස්සෝ භික්ඛුනෝ චේසා චිත්තං සුපරිචං සුපරිචිතං හෝති. යම් විදිහකට යම් හේයකින් මිත්‍ර භික්ෂුවරුනි භික්ෂුවකගේ සිතින් සිත මනාකොට පුරුදු කරන ලද්දේ, සිත උපයෝගී කරගෙන සිත පුරුදු කරනවා. තස්සේ තම් භික්ඛුනු කල්ලං වෙය්‍යා කරන අය එහෙම භික්ෂුවට සුදුසුකමක් තියෙනම් මෙන්න මේ විදියට ප්‍රකාශ කරන්න කීනා ජාති උපතක් ලැබීම කියන එක අවසන් උසිතම් බ්‍රහ්මචර්යං තථාගතයන් වහන්සේ කියා දුන්න ධර්ම මාර්ගයේ අවසානයටම ගියා. කතං කරණීයං කළ යුතු දෑ සියල්ල කරලා හමාරයි නාපරං ඉත්තත්තායාති පජානාමි කියලා. තව දෙයක් මේ සඳහා මට කරන්න නැහැ කියලා මට අවබෝධයක් තියෙනවා කියලා. එතකොට ආයි චන්දික පුත්තාන්තර කිව්වා දේවදත්ත හාමුදුරුවෝ මෙන්න මෙහෙමයි භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ කියලා. ආයි සාරිපුත්තාන කියන ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා. ඒවත් ඒ ටික මතක තියාගන්න ඕන. තුන් සෙයක් එහෙම කිව්වා. ඒත් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට සාරිපුත්තාන කියනවා ඒ ටික ආයෙත් එහෙම කියලා මෙන්න මේ විදිහටයි දේවදත්ත හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කරුණු කියන්නේ කියලා ඒක කියලා ඉවරලා උන්වහන්සේ ඊට ටිකක් එහාට යනවා. කතංච ආවුසෝ භික්ඛුනෝ චේසා චිත්තං සුපරිචිතං හෝති. කොයි විදිහටද භික්ෂුවරුනි භික්ෂුවකගේ සිත සිතින් සිත මනාකොට පුරුදු කරන ලද්දේ වෙන්නේ කොහොමද? දේ වචන දෙක ඉගෙන ගන්න ඕන. මුලින් කිව්වේ චන්දිකා පුත් භික්ෂුව කිව්වා දේවදත්ත හාමුදුරුව කියනවා කියලා චේසලා චිතං හෝති. සිතින් පුරුදු කරලා තියෙනවා. ඒතොර සරිත් හාමුදුරුව කියන දේ තමයි චේතසා චිත්තං සුපරිචිතං හෝති කියන එක. ඒක තමයි දැන් සරිත් හාමුදුරුව විස්තර කරන්නේ. කොහොමද වීතරාගම්මේ චිත්තන්ති. මගේ සිත රාගයෙන් ඈත්වලා ගිහිල්ලා, බැඳීම් වලින් ඈත්වලා ගිහිල්ලා කියලා. වීතරාගම් මේ චිත්තන්ති චේතසා චිත්තං සුපරිචිතං හෝති. සිතින් සිත මනාකොට පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ වීත දෝ සම්මේ චිත්තාන්ත. මගේ සිත ඒ අපි වචනය වලට කියන මගේ සිත කියන්නේ කාට හරි පාවිච්චි වෙන සිතක් තියෙන නේ වෙලා චිත්ත භාවයක් තියෙන නේක වීත දෝසං දෝස දේශ කියන එකෙන් අයින් වෙලා ගිහිල්ලා කියලා චේතසා චිත්තං සුපරිචිතං හෝති සිතින් ඒ සිත මනාකොට පුරුදු කරලා තියෙනවා විත මොහම් මේ චිත්තන්ති මගේ සිත මොහෙන් ඈත්වලා ගිහිල්ලා අයින් වෙලා ගිහිල්ලා කියලා චේතසා සිතින් චිත්තං සිත සුපරිිතං හෝති මනකට පුරුදු කරලා තියෙනවා අසරාග ධම්මම් මේ චිත්තන්ති මගේ සිත රාග ස්වરૂපයක්කින් පවතින්නේ නැහැ ඒ தത്വෙට යන්නේ නැති தത്വෙට ඇවිත් තියෙන්නේ අසරාග ධම්මං දැන් සාමාන්‍ය රාග චිත්තේ චිත්තේ සාග ධර්ම රාග සහිත වෙනවා එහෙම නැහැ කියලා යාට තේරෙනවා අදෝෂ ධම්මං මේ චිත්තාන්තේ මගේ සිතේ ස්වභාවය දැන් අදෝෂ தത്വෙ තියෙන්නේ කියලා අදෝෂ ස්වરૂපේ තියෙන සිතක් කියලා ඒ ආරාවේ චිත්තේ පුරුදු කරා කියනකොට යාට අන්තිම සෙන්තේන මගේ සිත කියන එක ද්වේෂ රහිත තත්ත්වයේ ස්වභාවී තියෙන දෙයක් කියලා. අසමෝහ ධම්මං සමෝහ ධම්ම නැහැ කියලා මෝහය තත්ත්වයට පත් වෙන ස්වરૂපයකින් මගේ සිත නැහැ කියලා සිතින් සිත මනාකොට පුරුදු කරලා තියෙනවා. අනාවත්ති ධම්මං මේ චිත්තං කාම භවය මේ සිත කියන එකේ කාම භවයේ සඳහා ආපහු පෙරළී එන්නේ නැහැ. නැති ස්වභාවයක් තියනවා කියලා සිතින් සිත පුරුදු කරලා තියෙනවා. සිතින් සිත පුරුදු කරලා තියෙනවා. පරිචිතං හෝති. අනාවත්ති ධම්මං මේ චිත්තං රූප භවය. කාම භවයේ පහු කරගෙන ගිය රූප භවයේ පරිවර්තන ආපු පරිවර්තනයේ වෙලෙන්ට එන ස්වභාවයක් සිතේ නැහැ කියලා සිතින් සිත පුරුදු කරලා තියෙනවා. අනාවත්ති ධම්මං මේ චිත්තං අරූප භවාය. මගේ සිත අරූප භවයේ සඳහා ආපු කැරකිලා එන්නේ නැහැ කියලා චේතසා චිත්තං සුපරිචිතං හෝති. සිතින් සිත පුරුදු කරලා තියෙනවා. බොහොම ඇතුළටම යන්න පුළුවන් දෙයක් මේක හොඳද ඇතුළටම යන්න පුරුදුම් පුළුවන් ඉන්නේ ඒවන් මෙන්න මේ විදිහට සම්මා විමුක්ත චිත්තස්ස කෝ ආසෝ භික්ඛුනෝ භික්ෂුවරුනි මේ විදිහට හරියට විමුක්ත සිතක් ඇති එක්කෙනාගේ භික්ඛුනෝ බුසාචේපි චක්කු වෙඤ්ඤයා රූපා චක්කුස්ස ආපාතං ආගච්ඡන් විශාල ප්‍රමාණයක් ඇසින් දැකීතු රූප කන්දරාවක් ඇහැට අරමුණු වෙන්න පටන් ගත්තත් ඇහැට ඉන්න පටන් ගත්තත් නේවස්ස චිත්තම් පරියාදියන්ති ඒ රූප විසින් ඔහුගේ සිත වහාත් පසින් වට කරලා ඇදල බැඳල තියාගන්නේ නැ අමිස්සී කතමේ වස්ස චිත්තං හෝති චිතං ආනෙන්ජප්පත්තං ඒ රූපත් එක්ක මිශ්‍ර වෙන්නේ නැ ඒ රූපත් එක්ක මිශ්‍ර වෙලා යන්නේ නැ චිතං ආනෙන්ජප්පත්තං චංචල භවකට පත් වෙන්නේ ඒ සිත තියෙන හැටියට තියෙනවා ප්‍රභාසුර ස්වරූපෙම තියෙන ආගන්තුක ඒව ඉන්නේ නැහැ කියත. වයංචානු වයංචස්සානු පස්සති. ඒක වැදගත්. මේකේ වය කියන එක දකින්නයි. වැය වීම දකින්න. රූපේ එනවා රූපේ යනවා කියන එක. ඊට පස්සේ උදාහරණයක් කියන සූත්‍රේ නම ආවිත් ඒ විදියට සියතාපි ආවසෝ සිලායූපෝ ආස් භික්ෂුවරුනි මිත්‍රවරුනි යම් කිසි ශිලා ස්තම්භයක් ගල් කුළුන්නක්, ලොකූ ගල් කුළුන්නක්. අඩි දාශයක් යාර දාශයක් විතර දිය. ඒකෙන් අඩි අටක්ම අපිතු අධිහරි යාරහරි යාර අටක්ම පොළොය යටට බස්ල තියෙනවා නම් ජැඹුරටම දාල තියෙනවා නම් ඒ වලලපු ගල් කුළුණ තේරෙන බසින් කියන්නේ ගල් කුළුණ ලොකු හුළඟක් ආවත් ඒ කියන්නේ යාර 16ක රියන් කියලා කියන්නේ අපි මීටර් කියමුකෝ මීටර් 16ක් තියෙන ගල් කුළුණක් පොළොය යට වළලන සම්භාගයක්ම ඇතුළට යන්නට කොළ හොඳට පිහිටු වෙනවා ඒක ලොකු හුළඟක් ආවොත් දකුණු දිශාවෙන් හරි උතුරු දිශාවෙන් හරි පෙර දිගින් හරි අවර දිගින් හරි මොන පැත්තෙන් හුළඟක් ආවත් ලොකු සුළිසු ළඟක් ආවත් ටොනෙඩෝ එකක් ආවත් ඒ ගල් කුළුණ හෙලවෙන්නේ නැහැ. ඒ විදිහට ඒ ඇයි එහෙම වෙන්නේ? ගම්භීරතා උසෝ නේමස්ස. ඒකේ ඒ යට කරපු කොටස ගැඹුරටම යට කරලා තියෙනවා. හරියට වලලලා තියෙනවා. ඒව මේව කුවා උසෝ සම්මා විමුක්ත චිත්තස් සබික්කුණෝ. ඒ විදිහට මේ සැබෑ ලෙසින් මේ සිත මුදාගත් එක්කෙනා ඒ භික්‍ෂුවකිගේ සිත හරහා ඇස හරහා චක්කු වෙඤ්ඤේ හරහා විශේෂංගිකයන එකයි චක්කු වෙඤ්ඤෙයා රූප ඇසින් දැනගත යුතු රූපයන් මේ ඇස මාධ්‍ය කරගෙන කොච්චර ගියත් එයාගේ සිත අර රූපත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. රූප වලට බෑ ඒ සිතේ වට කරගන්න. එයා මිශ්‍ර වෙන්නේ නැහැ. එයාගේ සිත ඒ රූපයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒක හොඳ නරක තීරණයක් වෙන්නේ නැහැ. තිතං සිත තීන විදිහටම තියෙනවා. ආනෙන්ජප්පත්තං හෙල්ලීමක් වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි වයංචේ අනුපස්සති. ඔහුට තේරෙනවා ඒකේ වය කියන එක. ඊට පස්සේ සෝත විඤ්ඤයස් සද්ද ගාන විඤ්ඤය ගන්ධ ජීවහා විඤ්ඤය රස කාය විඤ්ඤය පොට්ටබ්බ වැදගත්දී මනෝ විඤ්ඤය අනිත්‍ය වැදගත් නැහැ කියන නෙවෙයි නමුත් අපිට අමතක වෙනදී මනෝ විඤ්ඤය ධම්මා මනසා පතං ආගච්ඡති මනෝ මන කියන ඉන්ද්‍රිය හරහා මන කියන ඉන්ද්‍රෙන් දැනගත යුතු ධම්මතා ධම්ම කියන කොටස සිටිවිලි වර්ගයේ හිත හරහා ගියොත් ඒ කුච්චර ගියත් ඒවා එන්නේ නේ. ඒවා හිතත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒවට ඒවා ඒවත් හරි වැරදි කියලා තියෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා යනවා කියලා දන්නවා. වයංච අනුපස්සද. ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔන්න උත්තරයි ඒ සූත්‍රය. ඒකත් ඇත්තට බැසගත යුතු කරුණු හුඟක් තියෙනවා. තුරුතුරු දැනගත යුතු කරුණු හුඟක් තියෙනවා. එනිසා ධර්මයේ දන්නා ඇත්තන් කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියන් අනිත්‍යයට කියා දෙන්න අපත් ධර්මයේ අසන්නට කැමති සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි. චිත්‍රා මහත්මිය ඔබතුමීට පුළුවන් ද මේ දැනගත යුතු තොරතුරු කියලා සත්‍යත්ව මතක් කරපු කොටසක් මට ඉස්මතු කර ගන්න ඕනේ අවතාවක්. දේවදත් තෙරණුවන් ප්‍රකාශ කළායයි මුලින් ඒ චන්දිකා පුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු දෙයත් පසුව සාරිපුත්‍ර තෙරණුවන් එසේ නෙමෙයි මෙසේ ප්‍රකාශ කළේ කියලා කරන්න නැත්තේ කියලා කියපු කොටසත් නැවත කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ මොකද්ද ඒ දෙක මොකද්ද වෙනස කියන දේ මට පොඩ්ඩක් පැහැදිලි කර ගන්න අවශ්‍යයි. තිරුවන් සරණයි කල්යාණ මිත්‍ර හැම දෙනාටම සත්‍යජිතුමා ඇත්තට මේ වචන දෙක විස්තර කරනකොට මේ දෙවදත් තෙරුන් කිව්වේ සිත පුරුදු කරනවා කියලා තමයි මම තේරුම් ගත්තේ. නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කිව්වේ සිතින් සිත මනාකොට පුරුදු කරනවා කියලා. එතකොට සිත පුරුදු කරනවා කියන එක මේ මම මේ විදිහටයි තේරුම් ගත්තේ දලොත් මහත්මයා. දැන් සිත පුරුදු කරනවා කියන එක අපිට පුළුවන් අපි දැනටමත් කරනවා. ඒක දැන් මොනවා හරි ඇහුනහම අපි කියනවා මේ සත්තු මරන්න හොඳ නැහැ. ඉතින් අපි සත්තු මරන්නේ නැහැ. ඉතින් සත්තු මරන්නේ නැහැ. ඉතින් අපි ඒ විදිහට ඒක අරගෙන පිළිගෙන ඒ විදිහට කටයුතු කරනවා. බොරු කියන්න හොඳ නැහැ කියලා ඇහුණා. ඉතින් දැන් බොරු කියන්න හොඳ නැහැ. ඒක නිසා අපි බොරු කියන්නේ නැහැ කියලා පුරුදු කරනවා. නමුත් ඒ සමාවෙන්න මේ මමගේ තේරුම් ගැනීමයි මං කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ ගැන දැනගන්න කැමති. වරදක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් එතකොට දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියන දේ සම්පූර්ණයෙන් ඇත්තටම වෙනස්. මොකද උන්වහන්සේ කියන්නේ සිතින් සිත මනාකොට පුරුදු කරනවා කියලා. මම හිතන්නේ අපේ අභිධර්මය දන්න අපේ කල්යාණ මිත්‍රෝ අපිට තෝරලා දෙයි ඒ ගැන. මොකද මම හුඟක් වෙලාවට හිතන්නේ දැන් අර එක සිතක් ඊළඟ සිතෙන් දකිනවා කියන එක, පහවුණු සිත ඊළඟ සිතෙන් තමයි දකින්නේ කියන එක. ඒ විදියට දැක්මක් එක යන ගමනක් තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ අපිට. ඒ මොකද ඊළඟට සත්‍යජිතුමා අපිට තේරුම් කරා අපි කොහොමද දකින්න ඕනේ කියන එකත් දලොත මහත්මයා. මොකද අර වීතරාගං මේ චිත්තං ති කියලා එතුමා අපිට කිව්වේ. එතකොට ඒ සිත වීතරාගී බව හෝ රාගී බව හෝ ද්වේෂ හෝ අද්වේෂ හෝ කියන එක අපි දකින්න නම් ඒ කලින් සිත ඊළඟ සිතෙන් උයි දකින්නේ. එහෙම දැක්මකින් ඇති කරගන්න සිතේ දියුණුවකුත් අර වගේ සිත දියුණු කරනවා කියලා යම් කිසි කෙනෙක්ගෙන් ශ්‍රුතමය වශයෙන් අහගත්ත දෙයකින් මේක හොඳ නැති නිසා කරන්න හොඳ නැහැ. එහෙම හිතලා ඊළඟට මගේ හිත දැන් දියුණුයි කියලා ගන්න එකත් අර ඊළඟට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියපු සිතෙන් සිත දැකලා කරන පුරුදු කිරීම. ඇත්තට මෙතන සති සම්පජඤ්ඤය නිසාමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ සතිය ඉතාම තීක්ෂණව දියුණු වෙච්ච උනොත් තමයි එහෙම වෙන්නේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කලින් සිත ඊළඟ සිතෙන් දකිමින් මේ මෙහෙම වුණා නේද, මේක නේද මෙහෙම වුණේ කියන ඒ සිතෙන් දකිමින් කරන පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් කියන එක තමයි දලුවත් මහත්මයා දැනට තේරුම් ගත්තේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි චිත්තමාමේ. මම හිතන්නේ මම දන්නේ මම සාධාරණ ප්‍රශ්න දැවුවේ කියලා. නමුත් මට ඒක තවත් ටිකක් එතන ඉන්න මම කැමති සමාවෙලා ඉස්සයකින් මම මේ තව කෙනෙකුට පවුනේ මොනද සත්‍යතුමාටත් ඒක නේ වෙනවා සත්‍යතුමානි. මම බොහොම මේ උනන් ඒ බොහොම මේ සැලකිල්ලෙන් මේ වචන දෙක ඒ වාක්‍ය කොටස් දෙක බලනකොට පළවෙනි කොටසේ තියෙනවා අර යතු ච කෝ ආවුසෝ වික්කුණෝ කියලා තියෙනවා. අනිත් එකේ ඒ ච කියන එක නැහැ වගේ තියෙන යතු කෝ ආවුසෝ කියලා එක එකක්. අනිත් එක චේතසා චිත්තං පරිවිතං හෝති කියලා තින්නේ මුල කොටසේ. ඒ කියන්නේ දෙවදත්තරණ කිව්වා කියලා කියන කොටසේ සාරිත් පොත දහතවංශ කියන කොටසේ තින්නේ චේතසා චිත්තං සුපරිවිතං හෝති කියලා. ඔය දෙක තමයි වෙනසක් ඇරෙට තින්නේ. ඉතින් ඇත්තටම මම පොතක් පොඩ්ඩක් පැහැදිලි කර ගන්න ඕනේ මොකද්ද මේ දෙක වෙනස කියන එක. මම හිතන්නේ පැහැදිලි කර ගැනීම වැදගත් කියලා. මම සත්‍යත්වමණ වෙන්නම් එහෙමනම්. නැයි සම්මා සම්බුදු සරණයි. ඔව් දේවදත්තාම්ද්‍රෝ හරියට කියලා තියෙනවා. සරියුත්ථාම්ද්‍රෝ කියපු විදිහටම හරියට කියලා තියෙනවා. මේ චන්දිකා පුත්ති කියන එක්කෙනා ඒ භික්ෂුන් වහන්සේ අහගත්ත හැටි තමයි වැරදි. ඒතරේ ඒ ඇත්තා කියනවා භික්ෂුන් වහන්සේලාට දේවදත්තාම්ද්‍රෝ මෙන්න මෙහෙම කියලා දෙනවා කියලා. එතකොට සාරිපුත්ත උත්තහන් රුක්කන්නේ නෑ නෑ නෑ දේවදත්ත හාමුදුරුවෝ ඔහොම නෙවෙයි කියලා දුන්නේ මෙහෙමයි කියලා ඒ හරි ක්‍රමයට කියන්නේ. එතරම් චන්දිකා පුත්‍රි කියන හාමුදුරුව තමයි දේවදත්ත හාමුදුරු කියපු ඒ හරි කතාව වැරදි කරන්නේ. එතකොට ඒ චන්දිකා පුත්‍රත් ඒ භික්ෂුව කියන දේ එයාට ඇහිච්ච හැටි ඇති කියන එක මෙහෙමයි කියන්නේ. යතෝකෝ ආවුසෝ භික්කුණෝ යම් හේයකින්, යතෝ කියන්නේ යම් විදියකින් නැත්තම් යම් වෙලාවකට මොන හරි වෙලාවට, යතෝකෝ ආවුසෝ භික්ඛුනෝ භික්ෂුවකගේ චේතසා සිතින් චිතං හෝතු, නැත්තම් සිත කියන එක චිතං හෝතු කියලා එතෙන්දියා කියනවා. ඒ සිත වඩලා තියෙනවා නම්, සිත වඩලා තියෙනවා නම් එහෙම දැන් අප්ප වුණත් කියන්නේ මේ සිත වඩනවා කියන. නැත්තම් ඒක චිතං කියන එකේ තියෙන එකතු කර ගැනීම කියලා එක්ක. එහෙම වෙනවා නම් එතකොට චේතසා චිතං හෝති. සිතින් වඩලා තියෙනවා නැත්තම් එකතු කරගෙන තියෙන. මේ වචනේ එකතු කරගෙන කියන වචනේ හොඳ නෑ. හොඳද? සිතින් වඩලා තියෙනවා නම් සමාවෙන්න මේ සත්‍යත්වය මේකේ තව වචනයක් අඩු වෙලා වගේ එකක් තේරෙනවා. චේතසා චිත්තං පරිචිත්තං හෝති කියන එකක් තියෙනවා. නෑ ඒක තම හරි හරි ඒ දැන් චන්දිකා පුත්ත ඒ ටික කියන්නේ නෑ සත්‍යත්වය. සත්‍යත්වයන් සමා වෙන්න මේකේ මමතර ඉස්සර කියන බඩුව එකේ මේකේ මේ මුල පරිච්ඡේදයේ ඒ කියන්නේ චන්දිකා පුත් සාමුදුර කියනවා කියන කොටසේ තියෙන්නේ පරිචිතං හෝති කියලා. අනිත් එකේ තියෙන්නේ සුපරිචිතං හෝති කියලා. ඒ සොයන නෑ නෑ නෑ චිතං හෝති කියන විතරයි තියෙන්නේ. එහෙනම් මේ අපාරකම මේ බුද්ධියත් වැරදි වගේලා. සමාවෙන සත්‍යත්වයන් මම හිතන්නේ අපි ඔක්කොමලා බලන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ, ඔබතුමා බලන්නේ වෙන ත්‍රිපිටකයක් විය යුතුයි මට පේන්නේ නැහැ කියලා. බුද්ධ ජාන්ති කියෙහෙමද තියෙන්නේ? එහෙමයි එහෙමයි බුද්ධ ජාන්ති කි තියෙන්නේ පරිචිතං හෝති කියලා දින අතන. අර ඒ වගේම මුල යතෝ ආයචන් බණ්ඩ කොහොමද මම කියන සත්‍යය මම කියන යන්ත මහත්මයා ඔබතුමා කියන්නේ ඔබතුමාගේ පාළි හොඳින්ද වචන පටලවන්න ගන්නෑ. ඔබතුමා කියන්නේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ කිව්වා කියලා අනිත් අමුතු කියපු එක. හොඳයි මේකේ තියෙන්නේ සත්‍යත්වමනේ පළවෙනියට කියන්නේ ආයස්මා චන්දිකා පොත්තෝ ඒතද වෝච දේවදත්තෝ ආවසෝ භික්ඛුණං එවං ධම්මං දේසේති යතෝචකෝ ආවසෝ භික්ඛුනෝ චේතසා චිත්තං පරිචිතං හෝති තස්සේතං භික්ඛුනෝ කල්ලං වෙය්‍යාකරණාය හීනා ජාති වෝසිතං බ්‍රහ්මචර්යං කතං කර්මියං නාපරං ඉත්තත්ථායති පජානාමි इति කියලා තියෙන්නේ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනකොට කියන්නේ යතෝකෝ ආවසෝ භික්ඛුනෝ චේතසා චිත්තං සුපරිචිතං හෝති තස්සේතං භික්ඛුනෝ කල්ලං වෙය්‍යාකරණාය හීනා ජාති වූසිතං බ්‍රහ්මචර්යං කතං කර්මියං නාපරං ඉත්තත්ථායති පජානාමස් කියලා තමයි සරි දේවදත්ත හඳුරු කියනවා කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා. ඒතර එකම වෙනස වෙන්නේ අර පරිචිතං කියන එක වෙනුවට චිත්තං සුපරිචිතං හෝති කියන එක පාවිච්චි කරලා තියෙනවා සාරිපුත්ත හාමුදුරුවෝ. ඒ විදිහට මේක තියෙන්නේ. ඔව් එතකොට ඒකෙදි ලොකු වෙනසක් වෙනවා. හැබැයි ඒ වුණාට දැන් චත්ත සංගායනාවේ තියෙන්නේ ඒ විදිහට. ওই විදිහට දෙවේ. අර දැන් මේ මා කියන හැටි හරි කියන එක නෙවෙයි. දැන් මං ඒ සත්‍තිජී කියන ඇත්ත කලින් කියපු හැටියටමයි මේ යතෝකෝ ආවසෝ භික්ඛුනෝ චේතසා චිතං හෝති කියන ටිකයි තියෙන්නේ චත්ත සංගානාවේ. ඒතර ශ්‍රී ලංකාවේ පොතේ විතරයි ඒ ඒ කියනකොට ඒ බුද්ධ ජයන්ති ශ්‍රී ලංකා ථේරවාද භික්ෂූන් කියලා හරි තියෙනවා චත්ත සංගානාව මෙහෙමයි කියන්නේ කියලා හරි කියලා තියෙනවාද? නෑ මේ සූත්‍ර පිටකේම නෑ. තියෙන සත්‍යය තමයි එතන තියෙන පල්ලෙහෙන් ලියලා තියෙනවා. ලියලා තියෙනවාද එහෙම? ආ. එහෙනම් ඒ ඇත්ත එක වෙනස් කරලා තියෙනවා. චත්ත සංගායනායම කියලා නෙවෙයි සත්‍යය තමයි එතන තියෙන්නේ. එතනට අංකයක් දාලා තියෙනවා, මේ අංකේ තුන දාලා එතන දාලා තියෙනවා. ඔව් එතන තියෙනවා චිතං හතර විතර තියෙනවා, චේතස චිතං හෝති කියලා මජ්ජ සංඛ්‍යා දීලා තියෙනවා. ඔව් මජ්ජ සංඛ්‍යානේ ඒ මරම්ම චත්ත සංගායනා කියන එක, බුරුමේ චත්ත සංගායනා කියන එක වච්ච සංඛේල කියන්නේ. ඔව් හැබැයි දැන් ඒ පොතේ කියලා නැහැ, අනිත් හැමතැනම කියනවා සිංහල පොත්වල මෙහෙම තියනවා කියලා, සිංහල මුද්දිතේ කියලා එහෙම කියලත් නැහැ මෙතන. ඉතින් මා කලින් කියපු නිසාත් නේ මේක වෙනස තේරුම් ගන්නට සුපරිචිතං පරිචිතං කියන එකද යනවාට වඩා අල් චන්දිකා පුත්තට වැරදිච්ච තැන මේ චිතං චේතසා චිතං හෝති කියලා ගත්තොත් වැඩිපුර වැරදුනා කියන අදහස යන්න පුළුවන්. ඔය මේ චත්ත සංගානාවෙන් තොරව කියන ඒ සීහල පොත්වල තියෙන කොටසත් වැරදිම නෙමෙයි. අර සුපරිචිතං කියන්නේ මනාකොටම පුරුදු කරලා තියෙනවා. පරිචිතං කියනකොට සාමාන්‍යයෙන් පුරුදු කරලා තියෙනවා කියන අදහසට යන්න පුළුවන්. දැන් මේ කියන කතාව අනුව මේ මේ මොලේ වැඩ කිරේ මෙහෙමයි. ඒකෙක් කියන්නම් ඔක්කොටම මේක හිතනකොට මේ සතිය තුල. දැන් සිතින් දැන් අර කල්යාණ මිතුරු කියන්න උත්සාහ ගත දෙ කිව්වා කියලා මා කියන්නේ කියන්න උත්සාහ ගත එක්තරා දෙයක්. ඒ දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අප කියනකොට දැන් අපි පොදු පොදුවේ ගන්න දෙපා මේ මම අහවලා නෙමෙයි, මේ මානසික ස්වභාවය තමයි අරකත් මෙහෙම නේද මේකත් මෙහෙම නේද කියලා ගන්න එක. එහෙම ගැනිල්ලක් තියෙන අපි ළඟ. ඒ ගැනිල්ලෙන් තොරව අර චේතසා චිත්තම් සුපරිචිතං හෝති කියන එක වෙනුවට අපි හොඳට ඉගෙන ගමු. ධර්මයේ කැමැති ඇත්තෝ හැටියට අහවලා කියනව නෙවෙයි, මේ අහවලා කියන එකත් වැරදෙන්න පුළුවන් නිසා කවුරුත් තේරුම් ගන්න මේක. ඉත ඩිංගක් පල්ලෙහා තියෙනවා තව සූත්‍රයක් පඤ්ඤා කියලා, පස්වෙනි සූත්‍රය. එක ඔය පැත්තමයි තියෙන්නේ ඒක. ඒකේ තියෙනවා ඒකට වචනේ කියලා වික්ෂූරුන්ට බුදුහාමුදුරු කියන හැටි. දැන් අතන කියන්නේ දේවදත්ත හාමුදුරන් වහන්සේ මෙහෙමයි දේශනා කරන්නේ කියලා දේවදත්ත හාමුදුරුවෝ කියපෙක වැරදි විදිහට අහලා චන්දිකා පුත්ති කියනවා. නමුත් සාරිපුත්ත හරු දන්නවා දේවදත්ත හාමුදුරුවෝ වැරදිවට කිව්වේ නැහැ, හරියටයි කිව්වේ කියලා. ඒ විදිහට කියනවා. තම බුදුරජාණන් වහන්සේ මේ කියන එක තේරුම් ගන්න. යතෝකෝ භික්ඛවේ යම් විදිහකින් භික්ෂුවරු යම් කිසි වෙලාවක නැත්නම් යම් කිසි විදිහකින් භික්ෂුවරු පඤ්ඤාය ප්‍රඥාවෙන් අර චේතසා කියන එක දැන් දාන්න පඤ්ඤා කියන එක හොඳද? පඤ්ඤාය තං සුපරිචිතං හෝති. සිත කියන එක දැන් හිත කියලා කියන්නේ මේ හිත ලවා හිත වන්ට පුළුවන් කියලා එකක් ගන්නව බලන්න. මේ හිත කියන එක අර ප්‍රබස්වර தත්ත්වයට පියන්න නැතුව හිත කියන එක පෙරලා ගන්න පුළුවන් එක තාලෙට. ඒ නිසා පඤ්ඤායෙන් ප්‍රඥාවෙන් මේ හිතන හිත වන්ට පුළුවන් ඉන්ද්‍රිය தත්ත්වය. මං ඉන්ද්‍රිය කියන වචනේ කියන්නේ අපට තේරුම් ගන්න විතරයි. හොඳද? මේ ධර්ම සාකච්ඡාවෙන් එහාටේ වචනේ පාවිච්චි කරන්න එපා. හොඳද? පඤ්ඤාවෙන් ඒ සිතන தત્ත්වේ සුපරිචිතං හෝති. හරියට පුරුදු කළොත් එහෙම. තස්සේ තම් භික්ඛවේ භික්ඛුනෝ කල්ලං වචනා. ඒ භික්ෂුවට මෙහෙම කියන් වටිනවා කියන දයට තීරණයක් ගන්න පුළුවන් කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කියලා. එතකොට අර චේතසා චිත්තං පරිසුපරිචිතං හෝති කියන එක වෙනුවට ඒ පඤ්ඤා සූත්‍රයේ තියෙන්නේ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. අන්න ඒක දැන් පසුබිමේ තියාගෙන යන්න. එතකොට දැන් හෙළ පොතේ, සීහල මුද්‍රිත පොතේ නැත්තං ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන වෙනස තමා ඔය ඇත්ත කියන හැටියට මට ඒ පොත නැහැ. පරිචිතං හෝති කියන එක. මෙතන සුපරිචිතං හෝති කියන එක. දේවදත්ත හාමුදුරුවෝ කිව්වා කියලා චන්දිකා පොතේ කියන එකේ ඊට වඩා වෙනසක් තියෙනවා. ඊට වඩා ලොකු අඩුවකට දාලා තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකු කරන විදිහට දාලා තියෙන්නේ. සිතින් පුරුදු කරනවා. මනාකොට කියන වචනේ නැහැ. සිතින් පුරුදු කරනවාද? හිත වඩලා තියෙනවා. සිතින් සිත නෙවෙයි. සිතින් පුරුදු කරලා තියෙන යම් දෙයක්. ඒකට ප්‍රඥාව අහු කරගෙන නැහැ. එතනයි වෙනස වෙන්නේ. එතකොට කවුද චන්දිකාපුත්ත භික්ෂුන් වහන්සේලා කියන්නේ? චන්දිකාපුත්ත භික්ෂුව කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ මෙහෙම කියනවා, මේ චේතසා චිතං හෝති කියලා. දැන් වචන තේරෙනවා. එතකොට චේතසා චිතං හෝති, සිතින් පුරුදු කරලා තියෙනවා නැත්නම් එකතු කරගෙන තියෙනවා. හොඳට ඒ එයාට කියන්න පුළුවන් කියලා. සාරිපුත්තහන කියනවා නෑ, දේවදත්තාන්දරෝ ඔහොම නෙවෙයි කියන්නේ. යතෝ කුවාවසෝ භික්ඛුනෝ චේතසා චිත්තං සුපරිචිතං හෝති. සිතින් සිත චේතසා චිතං හෝති නෙවෙයි, චේතසා චිත්තං සුපරිචිතං හෝති. ඒ දැන් චේතසා කියන එක ගන්න ඕන, දැන් පඤ්ඤා කියන එකට දා ගන්න ඕන. පල්ලෙහා සූත්‍ර පල්ලෙහා කියන එකේ මගේ මේ ෂීට් එකේ අනු තියෙන එක කොම්පියුටරේ පල්ලෙහාට යනකොට තියෙන ඒක. නැත්තම් පල්ලෙහා නෙමෙයි ඊළඟ තියෙන ඊළඟ පඤ්ඤා සූත්‍ර. අපි ඒක ගත්තොත් පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති කියලා බුදුහාමර කියපු ඒ වචනේ දාගත්තොත්, චේසා කියන එකට ආදේශ කරගත්තොත් අපිට වඩා තේරෙන ප්‍රඥාවෙන් චිත්තය හරියට පුරුදු කරලා තියෙනවා නම්. එතකොට දැන් අර අතන චේතසා පරිචිතං හෝති කියන එකෙන් වෙනුවට දැම්මොත් එහෙම පඤ්ඤා පරිචිතං හෝති කියලා මේ සමාවෙන්ද එහෙම කියනවා. අර මේ බුද්ධ ජයන්ති පොතට ලකුණු ටික අඩු වෙනවා. මම එහෙම කියන්නේ බොහොම පරිස්සමින් කියන්න ඕනේ. සවැරදි හරි වැරදි කියනවා නෙවෙයි. ඒ විදිහට බැලුවාම පඤ්ඤා කියන වචනේ දැම්මොත් චේතසා කියන එක වෙනුවට චත්ත සංගීතියට වැඩිපුර ලකුණු එනවා. ඒ ප්ලස් එනවා කියන අදහස දැන්ද තියෙනවා. ඉම්මා කියන්න අහවලා හරි අහවලා වැරදි කියලානේ මේක විස්තර කරනකොට තේරුම් ගන්න මගේ මෝඩ මොලේට තේරෙන හැටි. ඒ නිසා මම ඒ වරද පිළිගන්න මම හොඳ මේ ලකුණු පත්‍ර දෙන එක්කෙනෙක් නෙවෙයි කියලා. හා දැන් ඒත්තුක් ඒ කතන්දරේ කියන්න. මේක බොහොම හොඳ දෙයක්. බොහොම හොඳ දෙයක්. ටිකක් ඇතුළට මෙබිල බැලුවොත් පොත අරයාගේ පොත මෙයා පොත කියන එක නැතුව අර කලින් කල්යාණ මිත්‍රයෙක් කියපු පැත්තෙනු ඩිංගක් ගිහිල්ලා බලන්ට ඇත්තකින් අහලා ආයේ මොකද්ද කිව්වේ කියලා. මට හරියට තේරුන්න කියන්න උත්සාහ ගත්ත එක්තරා පැත්තකට බුදුසරණ කවුරුත් වර්ණනා කරනව නෙවෙයි බුදුසරණ. ඊළඟ සමයේ සතියේ මේ හිතච්ච දෙයක් විතරයි. දැන් සත්‍යතුමා චත්ත සංගායනාවේ විදිහට පැහැදිලි කරපු විදිහට චේතසෝ චිතං හෝති කිව්වොත් හිත වඩනවා කියන අර්ථය වගේ තැනක් තමයි තිබුණේ. නමුත් දැන් සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ සිත සම්පූර්ණයෙන්ම කියන්නේ කාමයන්ගෙන්, ද්වේෂයන්ගෙන්, මෝහයෙන් කියන්නේ ලෝභ දෝෂ මෝහගෙන ටික අයින් කරපු තත්ත්වයක්. මට නිකමට හිතුණා සිත වඩනවා කියනකොට අපි කියනවනේ අර මේ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා දැන්නේ. සිතත් ප්‍රඥාවත් වඩනවා කියලා. ඒකට මට හිතුණා මේ චිතං හෝති කියන තැන කියන්නේ සමත සමාධි ගැනද කියලා. කියන්නේ සමහර විට මේ අර ධ්‍යාන අට වඩන එක ගැනද දැන්නෙත් නැහැ කියලා. ධ්‍යාන සමාපatti ගැන විතරක් ඒකෙන් පැහැදිලි වෙනවාද? ඇත්තටම විදර්ශනා පැත්තේ ඊට එහා ගිය දෙයක් තමයි සුපරික්ෂිතං කියන එකෙන් නැත්තම් ඒ විදිහට කියලා හිතුණා. මගේ අදහසක් විතරයි මේ සාකච්ඡාවට එකතු කරන්න හිතුණා. තෙරුවන් සරණයි. හොඳයි, අපි නැවත සත්‍යත්වනේ වුණාම සත්‍යත්වනේ මේ ප්‍රශ්නේ ඒ කොටසත් වෙනම ගන්න. හොඳයි, මම ගෞරවනීය චිත්‍ර මාධ්‍යණිය වෙනනම් චිත්‍ර මාධ්‍යමයේ ඔබතුමිය කලින් පැහැදිලි කරපු කාරණාව නැවතත් පැහැදිලි කරන්න පුළුවන් විස්තරාත්මකව සත්‍යත්වනේ යෝජනා කරන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනටම සමා වෙන්න. මට ඒ කතාව සත්‍යජිත් මාගෙන් ඇහෙනකොට එක පාරටම හිතට ආවේ අපි දේවල් සංඥා වශයෙන් ගත්ත ගමන් අපිට අපි ඒකට රැස් කරන, ඒ කියන්නේ එකතු කරන දේවල් කොයිතරම් වෙනස්ද කියලා. දැන් මෝඩ මොලේට තීරණේ නෑ. සත්‍යතුම දෙවනි සැරේට කියනකොට තමයි ඒක හරියටම තීරණේ මේ මොකද්ද එතන වෙච්ච පටලැවිල්ල කියලා. නමුත් මේ මේ සූත්‍රය ගැන බලනකොට සත්‍යජිතමනි මේ විදිහට හිතනවා. දැන් ඔබතුමා අපිට විස්තර කරානේ පඤ්ඤා කියන එක දාලා යම් කිසි විදිහකින්. දැන් මේක ඇර අවසානයේ අපිට දීපු උදාහරණ එහෙම නැත්නම් උපමාවත් එක්ක බැලුවහම අර ටැඹක් යටවට හිටවල තියෙනවා නම් කියන ඒ ඒ උපමාවත් එක්ක එකතු කළ බැලුවම සත්‍යජිතමනි මෙතන ප්‍රඥාව සෑම එතන සම්බන්ධ වෙන්නම ඕනේ කියන එක තමයි හිතට ආවේ. මොකද ප්‍රඥාව යම් කිසි විදියකින් ඇතුල්ුණු ගමන්ම මේ අවසානයක් සිදු වෙන්න නම් ඇත්තටම අපි පටිච්ච සමුප්පාදය දකින්න ඕනේ. මොකද පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි යම් කිසි විදියකින් මේ වගේ මේ තැඹක් විදියට හයි කරපු ඒ තැඹක් වෙන්නේ කියන එක. මොකද එහෙම නැති තාක්කල් අපිට ඇත්තටම වෙන්නේ අපේ සංඥාවලට අනුව රැස් කරගෙන යන සංස්කාර ගොඩක්. ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් සත්‍ය අවබෝධයත් එක්ක තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙනවා ධර්මයේ දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕනේ. එහෙම පටිච්ච සමුපාදය දැක්කා කියන එකෙන් තමයි ධර්මය දකින්න දැකපු කෙනෙක් මම දැක්කා කියලා කියනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දැක්කා වෙන්නේ ධර්මය දැක්කොත් නම්, ධර්මය දැක්කා වෙන්නේ පටිච්ච සමුපාදය දැක්කොත් නම්. එහෙමනම් මේ වගේ කිසිම වේගයකට හොලවන්න බැරි සිතක් ඇති වෙන්න නම් ඇත්තටම පටිච්ච සමුපාදය යම් කිසි මනසකට අවබෝධ වෙන්නම ඕනේ කියන එක තමයි හිතට ආවේ. මොකද එහෙම නැත්නම් ඒිට මෙපිටින් තියෙන කොයි දේ අපි තේරුම් ගත්තත්, මොකද අපි හුඟක් වෙලාවට තේරුම් ගන්නවා මේ ආයතන කොහොමද වැඩ කරන්නේ, මේ ස්පර්ශය නිසා මේව පටන් ගන්න කොහොමද ආදී වශයෙන්. මේ කොයි දේ ගැන අපි තේරුම් ගත්තත් ඒ සියල්ලම සංස්කාර වශයෙන් මේව තවත් වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා පටිච්ච සමුප්පාදය දැකපු කෙනෙක්ම වුණොත් අර විදිය ගල් කුළුණක් වෙන්න පුළුවන් වෙයි කියන එක තමයි හිතට ආවේ. ඒ ඔබතුමා පඤ්ඤා කියන එක එකතු කරාම ඒ අදහස තමයි සත්‍යජිතමනි හිතට ආවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රමාත්මි. ඒ කොටස සම්බන්ධයෙන් කිසියම් කෙනෙකුට තව අදහසක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි වෙනත් කොටස් වලට යන්න පෙර අවශ්‍යයි දල්වත් මහත්මිය අසත්‍ය දිටුමනි මත්තනේ අර්ජයත් මහත්මිය සඳහන් කළා එකට ප්‍රොඩක්ට් වෙනස් විදියට මම තේරුම් ගත්තේ ඒක මේ ධ්‍යාන පැත්තට දැන් නැති වෙන තත්ත්වයක් වශයෙන් මුලින් සඳහන් කරන ඒ සිත වැඩීම් සම්බන්ධයෙන්. එතනදී සිත වැඩීම කියන එක මට තේරුම් ගියේ දැන් අපි ධ්‍යාන මට්ටම නොගියත් භාවනාව තුළින් ඇති ඉතිපාද දියුණු වීම තුළින් මේ කාම ලෝකයේම දකින්න බැරි දේවල් දකින්න පුළුවන්. එතකොට අපි දන්නවා දේවදත්ත ස්වාමීන් වහන්සේටත් ඒ වගේ දියුණු කරපු පැති තිබුණා. ඉතින් මේ පැත්ත ප්‍රඥාවට යොමු වෙච්ච පැත්තක් නෙමෙයි. ධ්‍යාන අපි සම්මා සමාධි වශයෙන් හඳුන්වන ධ්‍යාන ප්‍රඥා පැත්තට යොමු වෙන තත්ත්වයක්. මොද නීවරණ යටපත් වෙලා ස්කිල්ෆුල් කුසල් දියුණු වීමෙන් ඇති වෙන තත්ත්වයක්. ඉතින් මට අන්න ඒ වගේ හැඟීමක් ඇති වුණේ. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි දරොත් මහත්තයා. මේ මටත් ඒ සම්බන්ධව තමයි චූටි ප්‍රශ්නයක් මතුණා. දැන් එතකොට දැන් මට ඕක සම්බන්ධ අපි හැම එකම සූත්‍රයක් මට සම්බන්ධ කරලා බලනකොට මට තේරුණ දේ තමයි දැන් අපිත් හිත වඩලා තියෙනවා යම් කිසි මට්ටමකට කියලා හිතෙනවා. එතකොට ඒත් අපි මනාවට වඩලා නැහැ කියන එක තේරෙනවා. ඔය ආයතන කිව්වත් ධාතු කිව්වත් පටිසම්පාද කිව්වත් යම් කිසි ප්‍රමාණයක දන්නවා මේක හිතේ නිවර්ණ ගතියක් යටපත් වෙන ගතිය. එහෙමදී ඒවට සම්පූර්ණ අපි ආශ්‍රව පැත්තෙන් බැලුවොත් එහෙම කාමච්ඡන්දය සම්පූර්ණම නැති වෙන තත්ත්වයකට පත් කරලා නැහැ. ව්‍යාපාදය හරි ඒ වගේ නිවර්ණ ධර්ම සම්පූර්ණ ආයේ නැති වෙන තත්ත්වයකට පත් වෙන හැබැයි තාවකාලික යම් කිසි මොහොතක මතරෝණ තත්ත්වයක ඇති වුණයි කියන එක මනාවට වැඩුවයි කියන්න බැහැ ගතියක් තේරෙනවා. සත්‍යම අහන්න ඕනේ සත්‍යම මේ කැමති මේ අර දැනගන්න අර දේවදත්ත හාමුදුරුවෝ මේ වගේ يعني මනාවට හිත ප්‍රගුණ කරපු එකක් දේශනා කරනවයි කියන එක දේශනා කරත් ඒ ප්‍රායෝගිකව ඒක හරි ගිල්ලා නැහැ වගේ හද තේරෙන්නේ. එතකොට මේ කොහොමද දැන් කලින් එක අනුමත කරන්නේ නැතුව කොහොමද මේ දේවදත්ත හාමුදුරුව හරියටම දේශනා කරයි කියලා සාරිපුත්‍ර හාමුදුරුව කියන්නේ කියන එක තව චූටි ප්‍රශ්නයක් මත උන දැන් අර විස්තරේ ඉති පඤ්ඤං කියන කොට මේක දාලා බලනකොට පඤ්ඤං චිත්තං පරිසිතං හොති කියද්දී මොකද්ද වෙනස කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් හොඳයි. තේරුවන් සර්. හොඳයි සම්මා සම්බුදු සරණයි. දැන් දේවදත්තහාමුදුරුවෝ කිව්වේක හරි කියලා සරිද්ධානුත් කියන හරි කියලා නෙවෙයි දේවදත්තහාඳුරු වැරදියට කියලා නෑ ඒ කියන දේශනාව. බුදුහාඳුරු කියන විදිහටම තමයි බුදුහාඳුරුගේ පඤ්ඤා කියන එක කියන්නේ. ඒතොත් මෙතෙන්දි චන්දිකා පුත්ත කියන ඇත්ත කියන එකයි වැරදි කියලා කියන්නේ. ඒතොත් දේවදත්ත ස්වාමීන් වහන්සේ හරියට කියලා තියෙනවා. දේවදත්ත හාමුදුරුව ධර්මය නොදැන හිටියා නෙවෙයි, ධර්මය දැනගෙන හිටියා. අකන්මිය කතා කරන අපට වඩා දැනගෙන ඉඳත් ඇති. නමුත් ඒ නිසා තමයි මම මුලින්ම මං කියන්නේ කතා කරන්න මුලින්ම කිව්වේ ලාභ සක්කාර සංයුත්තේ ගැන ඩිංගක් මතක් කරේ ඒකයි. මෙච්චර ධම්ම ඥානයක් තිබි සරියුත් හාමුදුරුව පවා යැත්තා මෙහෙම කියනවා කියලා කියන කතා තරම් අනුමත කිරීමක් ගන්න තරම් සුදුසු භික්ෂුව. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නියතයි කියලා යාපායගාමී වීම. එතකොට බුදුහාම කියනවා කෙස් ගහක් අර නරා වලක අසුචි වලක වැටලා මේ යට යනවා. බුදුහාම කියන මට කෙස් ගහක්වත් තිබුණා නම් පිරිසු වල අදින්න මම අදලා ගන්න උන්ට කියලා. එහෙම පවිත්‍ර භාවයක්වත් ඒ මනසට උනේ නැහැ. අන්තිමේදී බුදුරජාන් වහන්සේ විනාශ කරන්න උත්සාහ ගත්තා. බුද්ධ ශරීරයක ලීසෙලුවා කියන්නේ ඒක. ඒක හොඳට මතක තියාගෙන මේ ලාභ කියන එක අපි පැත්තක තියලා අපි මේ සක්කාර සහ සිලෝක චරම්ම කටුකයි පරුසයි අන්තරායිකයි අනුත්තරස් යෝගක්කේම සදිගමයි. ඒ ලාභ සක්කාර සංයුත්තේ කියවල බලන්නට ඒක මහාවග්ග වෙන්න ඕන තියෙන සංයුත්ත නිකාය වෙනම එකක් තියෙනවා. නිදාන සංයුත්තේ හරි ඒ හරි තියෙන්නේ. ඒකට අහුනහම පිරිසක් මට මං අනුමත කරන යාළුවෝ පිරිසක් ඉන්නවා නම් මං කියන එක පිළිගන්ත යාළුපිසකින්නන මතාමන් කියනක පිළිගන්න මෙච්චර කට්ටයක් ඉන්න මට මං හොඳයි කියනවා කියලා කියනකොට මට සංසාරයේ සිකියුරිටි ෆීලිං එකක් එනවා. භව තණ්හාවක් එක්ක එනවා බොහෝ මම සුරක්ෂිතයි. මම ධර්මය දන්නවා ඇති අරයටත් එන මම අරයත් සංසාරයෙන් ගොඩ ගත්තා කියලා ඕක ධර්මානුරූපත් එනවා එක විදිහකට. වංචන ධර්මයක් ඇතිට. ඒක විශේෂයෙන් කතා කරන්නාද ගැඹුරටම හිතන්න වෙනවා. එනිසා අප කවුරුත් ඒ පැත්තට නැඹුරු වෙන්න ඕන මේ කතාව අහත් මේ සූත්‍රය කියවත්. ඒ එතකොට චන්දිකා පුත්ත භික්ෂුවේ කියපු හැටි වැරදි. මම යාලි ඒ කතා බැලුවා. දැන් අර කවුද මේ මෙතන ඔය සොයිසා මහත්මයාගේ පාලි සොයිසා පරිවර්තනයේ පාලි එක තියෙන්නේ චට්ට සංගීතයට අනුරූපව. හැබැයි සිංහල පරිවර්තනයේ තියෙන්නේ අර පරිසුච්චේසා පරිචිතං හෝති කියන වචනයට දාලා. සිතින් වැඩුවා කියන කතාව දාරවට වඩා මේ වෙන විදිහකට සිංහල පරිවර්තනයේ යොමු කරලා තියෙන නිසා එතන ওই පද අතර ගැටීමක් තියෙන බව තේරෙනවා. එතකොට දැන් යලිත් සාරිපුත්ත දේවදත්ත හඳුන් කතාවට ගියොත් එමේ දේවදත්ත හමුදුරුවෝ ධානලාභියෙක් වුණා. ඉදි සාහිත්‍ය කෙනෙක් වුණා යා. නමුත් මේ ලාභ සක්කාර නිසා කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ සිලෝක නිසා ලාභ වලටත් වඩා සක්කාර සිලෝක නිසා ලාභත් එන අපි ඒක අමතක කරන්නේ ලාභ කියන එක වඩා සක්කාර සිලෝක යන ඇති. ඇටකෝටු සිඳගෙන ඇට මිඳුළු වල බෝන් මැරෝස් වල තියෙනවා සම්පූර්ණයෙන් හීමොග්ලොබින් නිෂ්පාදනය කරන භවරාග සඳහා කාමරාග සඳහා විභවතන්නා සඳහා. ඒක නිසා ඒක ගැන ඩිංගක් හිතන්න වෙනවා ඒ කතාවත් එක්ක. ඊට පස්සේ මේ වචනේට ආපු නිසා දැන් මා ඒ වචනත් එක්ක යන්න හැදුවට වඩා මා හුඟක් ගියේ තේරුම් ගන්න හැදුවේ මේ චේතස කියන එකෙන් මේ සිත මෙහෙවලා ඒ චිත්ත ස්වરૂපේ මෙහෙවලා සිතටම අණ දෙන්න ශක්තියක් එනවා. ඒක විපස්සනාම තමයි. අර දකින්න විදිහ වෙනසක් ඇති කරනවා. එතකොට ඒ පුරුදු කරාම එයාටම තේරෙනවා දැන් මේ චිත්ත ස්වરૂපය විතරාගම්මේ චිත්තාන්ති. අර විපස්සන මේ චිත්තානුපස්සනා වේදිත් ඒක තමයි වෙන්නේ. ඉස්රූම. සරාගං මා චිත්තං සරාගං චිත්තාන්ති පජානාති. ඒ මුල් හරියට මෙතෙන්දී විතරාගම්මේ චිත්තාන්ති මගේ සිතේ එයන්ද මගේ කියලා ඉන්නේ මිද්ද පාවිච්චි වෙන සිතක් තියෙනවානේ. එක එක පැත්තට නැඹුරුල ඇදුම් කාලය යන්න පුළුවන් චිත්ත භාවයක් තියෙනවානේ. එහෙම ගන්න. ඒ චිත්ත භාවය විතරාගම් විතරාගී ස්වરૂපෙන් තියන්නේ කියලා චේතසා සිතින් ඒ කියන්නේ අපිට ගමු ධම්ම විචයෙන් පඤ්ඤා කියන එකට කොටස් කරගමු. චේතසා ඒ ධම්ම විචේ කිරීමෙන් චිත්තං සුපරිචිතං හෝති. ඒකේ වාසිය මේකයි. මේ චිත්ත ස්වභාවය අනීමේ පුහුදුන් සිත හැටි ඔහොම තමයි කියලා අපි එක්ස්කියුස් එකක් දෙන ගැටයක් තියෙනවා. ඒ ස්කියුස් එකෙන් එහාට යන්න පුළුවන් මගේ සිත පුරුදු කළාම ඒ පැත්තට ඇදුම් කන්නේ නෑ ආය. විතරාගම්මේ චිත්තාන්ති චේතසා චිත්තං සුපරිජිතං හෝති. හොඳට ඒක පුරුදු කරලා තියෙනවා. එතකොට අර අන්තිමේදී කියනවානේ වයංචානු වයංචස්සානුපස්සති, ඒක තමයි අවශ්‍ය වෙන්නේ. වයංචස්සානුපස්සති මතකද අර කච්චාන හාමුදුරන්ට කියනකොට කියනවා මේ වැඩිපුර ගොනු කරගන්නවා නෙවෙයි, චන්න සූත්‍රයේ තියෙන කන්ද සංයුත්තේ ඒ ආනන්දහාමුදුරුවෝ එකත් කියන්නේ කච්චාන හාමුදුරන්ට කියන කතාව ප්‍රමතකයි. ඒ කච්චාන ගොත්ත භික්ෂුවට කියන ද්වයන්නි සිතෝ කච්චාන ලෝකු යේ බුයේන අත්තිතංචේව නතිතංච. මෙම් බොහෝ විට බොහෝ සෙයින්ම අපේ මනස නැඹුරු වෙන්නේ අත්තිත්වය සහ නාස්තිත්වය දැනගන්න. ලෝක සමුදය දැනගත්තොත් මම පාලි නොකිය දැන් කියන්නම්, ලෝක සමුදය කච්චානමේ ලෝක සමුදය හරියට ප්‍රඥාවෙන් දැකපු එක්කෙනාට ලෝකේ නත්තිතා මේ ලෝකේ මුකුත් නැහැ කියන කතාව එන්නේ නැහැ. මොකද අර සමුදයක් පේන්න පටන්. සමුදයක් පේන්න පටන් මේ නැති වෙලා තිබිලා අර පෙර නොතිබීම හට ගන්නවා කියන්නේ. කලින් තිබුණේ නැහැ මෙන්න හට ගන්නවා හේතු සඳහා. එතකොට ඒ නැතිතාව නැති වෙනවා. ලෝක සමුදය දකින්නකොට එහෙම වෙනවා. ලෝක නිරෝධය දකින්නකොට එතකොට ඒ අතීතාව නැති වෙලා යනවා. එහෙම වුණහම වෙන්නේ මොකද්ද? සම්මා යථා භූතං සම්මා පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්ථිතා සානෝ අස්තිත්වය තුරුදහන්න. මේ ලෝකේ යමක් තියෙනවා කියන එක පැවත් අත්ත්වභාව ස්වරූපෙන් ආත්මි ස්වරූපෙන් නොකෙදී යන ස්වරූපෙන් ගලන ගඟක් වගේ තියෙනවා කියන අදහසට එන්නේ නැහැ යා. උපය උපාදාන අබිනිවේස විනිබන්දෝ කායං කච්ඡාන් ලෝකෝ. එතකොට ලංකර ගැනීම දැන් මම කියන එක කර හදාගන්නනේ හදන්නේ. නම විතරක් ගන්න එපා. සංඥා වේදනා වශයෙන් යන විදිහක් තියෙන. ඒවා අදිඨාන අබිනිවේෂ අනුසය වශයෙන් නැ උපේතින උපාදීති. නාදිඨාති. අත්තාමේති. මම කියලා විශේෂ පත් වෙන පුජ්‍යල භාවයක් තියෙනවා කියන එකට එයා වැසගන්නේ නැහැ. දුක්ඛමේ උපජ්ජමානං උපජ්ජති දුක්ඛ නිරුජ්ජමානං නිරුජ්ජති නකංකති නවිචිගේති. උපදීනවා නම් උපදීන්නේ දුකක්. දුක කියනකොට තේරුම් ගන්න ඕනේ මේ රිද්දෙන ගතියම නෙවෙයි, නැති වෙනවා නැති වෙන්නේ දුකක් විතරයි. අපරපච්චා ඥාන මේ වාසෙත්තු හෝති. ඊට පස්සේ කවුරුත් කීවට නෙවෙයි තමන් දැනගන්නවා අර පඤ්ඤාවෙන් සිත පුරුදු කළා. ඒ නිසා මෙතනින් සම්මාදිට්ඨිය එනවා කියලා. මොකද්ද මේ සම්මාදිට්ඨිය? උභවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. තථාගිතයන් වහන්සේ දේශනා කරන්නේ අන්ත දෙකට නොගිහිල්ලා අර කලින් අපිට මතක් කර දුන්නා ධර්ම සාකච්ඡාවේදී මේ ඇත්තෝ. මොකද්ද? අවිජ්ජාපච්චා අවිද්‍යාව පදනමක් කරගෙන අවිද්‍යාව කියන එක තියෙන හින්දා සංකාරේ කියන දෙයක් මතුවෙලා. සංකාර මතුවෙන නිසා විඥාන ස්වරූපයක් දිගින් දිගට පවතින තියෙනවා. ඒතර ඒක තමයි දැක ගන්න ඕනේ. එතකොට ඒ ඩිංගා චන්තං හිතර මතක් කරගත්තොත් අර චේතසා කියන එක දැන් අර ඥාන කියන ස්වරූපයට දාගන්න උත්සාහයක් ගත්ත එකෙත් හොඳක් තියෙනවා. ඥාන එක එකනා ඒ හරි හෝ වැරදි හෝ කියනවට වඩා ඒ හිතන පැති වෙනස් කරගන්න එක හොඳයි. ඇත්තෙන්ම අර චන්දිකාපුත්ත භික්ෂුව දේවදත්ත හාමුදුරුවෝ කිව්වායි කියලා එයා හිතන්නේ તો දේවදත්ත හාමුදුරුවෝ හිතනවටත් වඩා අඩුවට තමයි එයා කියන්නේ. දේවදත්ත හාමුදුරුව හරියට කියලා තියෙනවා. චන්දිකා පුත්ත කියන හැටියට ගියොත් එහෙම ඇත්තෙම ජානී තත්වයකට සමත තත්වයක් ගැනවත් කතා ඉතරවත් දුර දිගේ ගිහිල්ලා නැහැ යන්න බෑ. ඒ නිසා තමයි සරියුත් හාමුදුරුවෝ වෙනස් කරලා කියලා අන්තිමේදී කොහොමද වෙන්නේ කියන එකත් කියල දුන්නා. මෙන්න මේකයි වෙන්නේ කියලා. කොහොමද චේතසා චිත්තං සුපරිචිතං හෝති විතරාගම්මේ චිත්තාන්ති විත දෝසම්මේ චිත්තාන්ති විත මෝහම්මේ චිත්තාන්ති. ඊට පස්සේ වැදගත්දී මේ චිත්තං අසරාග ධම්මං මේ පදේහාට මම හරි කළ කියන්නේ මේ චිත්ත ස්වභාවයේ ආය රාගත් එක්ක මිස නොවන තත් තියෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක දකින්නක වාසියක් තියෙනවා. චිත කරගන්නේකේ වාසියක් තියෙනවා. චන්දිකා පුත්ත ළඟට ගියත් කමන්න. ඒ චන්දිකා පුත්තගෙන් පස්සේ දේවදත්තාඳු දේවදත්තාඳුරෙන් පස්සේ සාරිපුත්තා ළඟට එන්න. නමුත් චන්දිකා පුත්ත කීපෙටි ඊට හරි මේක තේරුම් ගත්තොත් අසරාග ධම්මං මේ චිත්තන්ති. සරාගයට යන්නේ නැති ස්වરૂපයෙන් මේ සිත පවතිනවා කියලා. යන්තම් එලියක් හරි දාගත්තු. කලාමෙදිරි එලියක් හරි ඇතුලේපත් වුනොත් මොලේ කොහේ හරි කෙලවරක. මනෝමය වශයෙන් හරි සුතුමේ වශයෙන් හරි වාසියක් තියෙනවා. අදෝස ධම්මම් මේ චිත්තාන්ති. මේ හිතේ හැටියක් තියෙනවා, විදිහක් තියෙනවා. අස අදෝස ධම්මව තියෙන අදෝස විදිහට තියෙන්නත් පුළුවන්කමක් තියෙනවා කියලා. දැන් එතකොට ආයත් යන්න ඕන අර පටිසම්පන්න තත්ත්වයට. සංඛාර එනවා නම් එන්නේ අවිජ්ජා හින්දා කියලා. නමුත් අදෝස ධම්මව මේක තියාගන්න පුළුවන්. දැන් හේතු ඵල ප්‍රවාහයක් හැටියට මේක මතුවෙලා ඇතිවෙලා නැතිවෙලා අර ආයිතර මේ ධර්ම දේශනා කරනකොට මේ සංසිසල නිතර අහන්න ලැබිච්ච උතුම්ම වචන මතකයක් මතක් කරගත්තොත් පෙර නොතිබීම හටගෙන. ඒක හොඳ වචනයි. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම අතුරුදහන් වෙනවා. කලින් තිබුණේ නැහැ. එතකොට මේ කර නිතර නිතර රාග ඇවිල්ලා දෝෂ ඇවිල්ලා තියෙන නිසා හිතෙනවා මේ හිත රාග තියෙනවා කියලා. මේක කාටද පවරනවා? එක්තරා යුනිෆෝම් එකකට එක්තරා පිරිසකට පවරන ගැටයක් නෙවෙයි. මේ චිත්ත භාවයට අහවලාගේ අහවලා කියලා ගන්න එපා. මට බෑ අරයට මම පුළුවන් නෙවෙයි. මේ පොදු චිත්ත භාවයේ හැකියාවක් තියෙනවා. අසම්මෝහ ධම්ම මේ චිත්තාන්ති. මේ සිතේ අසම්මෝහ ධර්මයේ තියෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා. චේසරා චිත්තං සුපරිචිතං හෝති නැත්නම් පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. ඒක වෙන්නේ එතකොට ඊළඟට කියනවා කාම භවයේට ආයන් ආපු කැරකිල යන්නේ ආය රිටර්න් වෙන්නේ නැහැ. යූ ටර්න් එකක් ගන්න ඉන්නේ මේ පැත්තට යන්නට. අනාවත්ති ධම්මං රූප භවය අනාවත්ති ධම්මං අරූප භවය කියලා එහෙමත් තේරුම් අරගෙන අන්තිමේක තම ඇහැකන දිවනාශයේ සිරුර සහ මනෝහර මොනතරම් ප්‍රවාහයක් ඇටට බාහිර අරමුණු ආවත් ඒවායත් එයත් එක්ක යා මිශ්‍ර වෙන්නේ නැහැ. ඇයි? චිත අසරාග ධම්මයි අදෝස ධම්මයි අමෝහ ධම්මයි නිසා. වැදගත්ම දේ තමයි එතකොට චිතං ආනංජ පත්තං නොසලෙන තත්ත්වෙට පත්තලෙන්ම මොකක්ද අනුපස්සනාවෙන් උන්න වැද්දගත්ම වචනේ අන්තිමේදී වයංචස්සානු පස්සෙත් ඉතිරි නැතුව අතුරුදහන් වෙනවා කියන කයට තීරෙනවා. අර අස්තිතේත නත්තිත්වයට යන්නේ නැතු. ඒක තමයි සූත්‍රයේ අවසානෙක වයංචස්සානු පස්සෙති. ඔන්න ඒකයි චේසසා චිත්තං සුපරිචිත්තං හෝති කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ. බුදුරජාණන් වහන්සේ අර පඤ්ඤා සූත්‍රය කියන්නේ පඤ්ඤාය චිත්තං සුපරිචිත්තං හෝති කියලා. ඒතර දේවදත්ත හාමුදුරුවෝ කියපු හැටිවත් සාරිපුත්ත හාමුදුරුවෝ කියපු හැටිවත් නෙමෙයි මෙතන වැරදුනේ. අර චන්දිකා පුත්ති කියන එකනට ඇහිච්ච විදිය. අපි චන්දිකා පුත්තිගේ ඥාති පරපුරේ කියලා හිතුවොත් වැරදකුත් නෑ කියලා හිතෙනවා දැනට. හැබැයි අපි එහෙම තීරණ කරන්නත් එපා. නමුත් දැන තේරුම් ගන්න කතාව තේරුම් ගන්න පමණයි කියන්නේ. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. පින්න සත්‍යතමනි ඒකේදී අර හොඳටම තේරුණා නම් මේ තේරුම් ගත්ත එකේ අර තේරුණා විතරාගී චිත්තං කිය සිත විතරාගී කියන එක දැනගන්න එකත් වෙනස්. ඒ වුණාට මේක ආයේ සිත විතරාගී තත්වයකටපත් වෙන්නේ නැහැ කියන එක දැනගන්න එකත් වෙනස් කියන එකත් තේරුම් ගත්තා. ඒකත් පැහැදිලිව තේරුණා සත්‍යතමනි. මම හිතන්නේ හොඳ මේ විග්‍රහයක් ලැබුණා කියන එක තේරුම් ගන්න. තිරුවන් සරණයි සත්‍යතුමනි. බොහොම පිං ප්‍රණවත් ඇතර මම මේ විතරාග කියන කොටස දියුම් වෙලා ඊග කොටසට සාකච්ඡා වෙමු කන්න කියලා හිතුවේ. කොහොමවත් පොඩක් අපි කියන්නේ පොඩක් කතා කරගමු. මේ දැන් අපි දැන් කතා කරගත්තානේ දේරුම් ගත්ත පැහැදිලි කරන දීපු විදිහට ඒ සිතින් සිත මොනවට දකින තත්ත්වයක් ඇති කරගෙන ඒ මාගේ සිත විතරාගී කියලා දැක්මක් ඇති වෙනවා ඇති කර ඇති වෙන්නේ කොහොමද කියලා මම දැනගන්න කැමතියි. මම කැමති කොහොමද මගේ සිත විතරාගී කියලා දැක්මක් ඇති වුණා කියන්නේ මොනවද ඒ දැක්ම? මොකද්ද කොහොමද මොකද්ද ඒ අවබෝධය? මොකද්ද දකින්නේ සිත තුළ? මම චිත්‍ර මහත්මිට වෙන්න නැත. තිරුවන් සරණයි. ඉතින් විතරාගී තත්ත්වය ගැන කතා කරන්න සුදුසුකම් තියනවද කියලා නම් දන්නේ නැහැ. නමුත් මේ ඔබතුමාගේ වචන ටික වදිනකොට කනේ ඇති වුණු මේ සංඥා වලින් ආපු සංස්කාර ටිකක් තමයි. ඉතින් මේ ඇත්තටම අපි ඉන්න තැනින් අපි කියන්නේ අපි ඉන්න තැනින් පටන් ගෙන යන්න ඕන ගමනක් කියලා. දැන් අපි ක්‍රමක්‍රමයෙන් අපි දන්නවනේ අපි පෘථග්ජනී විදියට අපි දන්නවා මුලදී අපි මේ අර බල්ලා ලුහු බඳිනා වගේනේ කොයි අරමුණ ආවත් ඒ අරමුණ ඔස්සේ දුවන ගතිය තමයි අපිට තියෙන්නේ. මොකද යම් කිසි කෙනෙක් අපි ගත්තොත් දැන් මෙතන රාගය ගැන කතා කරන නිසා අපි හිතමු කෙනෙක් දැක්ක ඒකත් එක්කම අපිට පහළ වෙන ඒ සිතුවිලි තමන්ට අයිති කරගැනීමේ සිතුවිලි ගොඩක් උඩනේ අපි දුවගෙන යන්නේ. නමුත් අපි එතන දකින්නවද අපේ සිත රාගී කියලා. එහෙම දකින්න අපි පුහුණු කරලා නැහැ. ඒක තමයි සාමාන්‍ය தত্ত্বය. නමුත් ක්‍රමක්‍රමයෙන් මේක පුහුණු කරන්න ධර්ම මාර්ගයට ඇතුල් වුණාම ඒකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මොකද මුලදී මම ඉඳගෙන මම මෙන්න මෙවැනි කෙනෙක් මගේ හිත මෙන්න මේ වගේ කියලා දකින්න තත්ත්වයක්. يعني ලෞකිකව මේ දේවල් තේරුම් ගන්න තත්ත්වයක් තමයි මුලින් ඇති වෙන්නේ. නමුත් ක්‍රමක්‍රමයෙන් භාවනාවට යොමු වෙලා විදර්ශනාවට යොමු වෙලා මේ සිත හරියට දකින්න අපි පුරුදු කරනකොට ඒ තත්ත්වයන් වලදී දැන් සත්‍යජිතමා අර එක තැනක අපිට කිව්වනේ මේ රූප රාග ඒ වචන ටික මට හරියටම කොහොමද ඒක කාම භවයට නැවත එන්නේ නැහැ, රූප භවයට එන්නේ, අරූප භවයට නැවත එන්නේ නැහැ. ඒ ආදි වශයෙන් සිතක්ගෙන එතකොට අපි දන්නවනේ අපි භාවනා කරන අය විදියට අපි මනස වැඩිගෙන යනකොට අපි ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වයන් පහු කරොත් අපි දන්නවා එතකොට මෙන්න මේ තත්ත්වයේදී අර කලින් සිත ඊළඟ සිතෙන් දකින්න තත්ත්වයට අපිට මනසපත් කරගන්න පුළුවන් වුණොත් අපි දන්නවා මේ ඒ හැම සිතක්ම දකිනවා. ඒ කියන්නේ ඇත්තටම ඒක හිතනවා නෙමෙයි, ඒ හිත දකිනවා මේ මේක නේද උනේ, මේක නේද එහෙම කිය කිය පොඩ පොඩ සිත වඩනකොට තේරෙනවා මෙන්න මේ ඒ කියන්නේ අපි හිතමු පංච නීවරණ වලින් මිදුණු සිතක් කියලා. පංච නීවරණ වලින් මිදුණු සිතකට ඊළඟ සිතෙන් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මගේ හිත අර ආයතන වලින් එන අරමුණු ඔස්සේ දුවන්නේ නෑ නේද කියන එක. නමුත් සංඥාවලට රූප සංඥාවට ශබ්ද සංඥාව ඔස්සේ යන ගතිය නේද දැන් තියෙන්නේ කියන එක. ඒ আদি වශයෙන් එතනින් එහාට අපි ඊළඟට අපි තේරුම් ගත්තොත් මෙතනත් මේ සංඥාව නානත්තයි ඒකත් කරගන්න අපි භාවිතා කරොත් ආනාපාන සතියට යොමු කරගන්න. එතකොට ක්‍රමයෙන් ඒක ඒ රූපයක් නැති වෙලා ගිහිල්ලා ඒ නැති වුණාම දැනෙන ඒ ස්වභාවයේදී ඒ සිතත් දකින්න පුළුවන් කමක් ලැබුණත් අපි හිතමු. එතකොට අපි තේරුම් ගන්නව නේද මේ දැන් මේ සිතේ මේ රූපය කියන දෙත් නැහැ නේද කියන එක. ඒක මට කියලා දෙන්න නම් තේරෙන්නේ නැහැ ගුරුවරයෙක් නොවන නිසා. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ ආදී වශයෙන් සිත වැඩෙනකොට එක්තරා විදියකින් අපිට ඔය අපි වචන වලින් ඉගෙන ගත්තපු ඒවා නැතුව අපි හිතමු යම් කිසි අපිට පුළුවන්කමක් ලැබුණා තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒකත් සංඥාවක් නැති කරගන්න පුළුවන් தත්ත්වේ නැති කරගන්නවා කියන්නේ ඒකත් හොඳ නෑ නැති වෙන தත්ත්වේ සිතක්. ඒ කියන්නේ සිතෙන් සිත දකින මේවත් වචන තමයි. ඉතින් එතකොට සංකල්පමේ දැනුමක් වෙනවා ඒත් කමක් නැහැ. නමුත් අපි හිතමු යම් කිසි தත්ත්වයකදී අපිට එහෙම පුළුවන්කමක් ලැබුණා කියලා මේ සිත පටන් ගන්න හැටි දකින්න. අන්න එවැනි සිත එවැනි தত্ত্বයකින් නැවත ආපස්සට එනකොට මේ රාගය පටන් ගන්න විදිය අපිට දැක ගන්න පුළුවන් වුණොත් අපි දන්නවා ඊට කලින් සිතේ මේ රාගය තිබුණේ නෑ නේද කියන එක. පීත රාගයි නේද මේ සිත මේ කියන ඒ தত্ত্বයට අපිට සිතපත් වෙයි කියන අදහස තමයි හිතට ආවේ. දැලුවත් මහත්මයා මම දන්නේ මම ඒක හරියටම තේරුම් කරාද කියලා සමාවෙන්න මොන හරි අඩුපාඩුවක් වුණා නම් අපි අනිත් අයගෙන තහල බලමු. තෙරුවන් සරණයි. අපි සේන මහත්මයාට යොමු වෙලා අපි අදහස් කරන සේන මහත්මයා හිටියා නේද? සේන මහත්මයා දැන් සේන මහත්මයා නේද? සේන මහත්මයා ඔබතුමාට පුළුවන් ද එකතු වෙන්නේ ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ චිත්තානුපස්සනාව කොටසක් වගේ තමයි අපිට තේරෙන්නේ කතා කරනකොට මේ රාගසිතක් නම් රාගසිතක් බව දැනගන්නවා කියන තැන වගේම දැන් මෙතෙන්දි කියන්නේ විතරාගී බව දැනගන්නවා කියලා. දවස් මාසයි ප්‍රශ්නේ කොහොමද ඒක දැනගන්නේ කියන වගේ අදහසක්. ඔබතුමාට ඒ පිළිබඳව හෝ මේට අදාළ වෙනත් කරුණක් ගැන හෝ අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම තේරුම් ගත්තේ නම් දැන් විතරාගී සිතක් ඇති වෙන බව දැන ගන්න තිසිතකින්මයි. ඒ විතරාගී කියන සිත රාගය, ඒ විතරාගී කියන රාගය නැතිකමයි. රාගය නැති සිතක් ඇති වෙන බව, ඒ කියන්නේ සිත දිහා බලාගෙන ඉන්නකොට පෙනෙන දෙයක්. නැතුව මේ අපි එක බලනවා කියන එක කිව්වට සිත දිහයි බලන්නේ. ඒ සිතේ තියෙන දේවල් ඒක සිත ඇති වෙලා නැති වෙලා යන දිහා බලාගෙන යනකොට මේ විතරාගී සිතත් ඇති වෙලා නැති වෙලා යන බව පේනවා. ඒ විදිහක් තමයි මට නම් දැනට තේරෙන්නේ. එහෙම අදහසක් තමයි මට තේරෙන්නේ මේ විතරාගී සිතක් දකින්නවා කියන එක. ඒක මේ ඒක පුරුදු කිරීම නැත්තම් පුරුදු කිරීම කියලා කියන වට වඩා ඒක ඒක ඇති වෙලා නැති වෙලා යන බව දිගටම පෙනීම නිසා තමයි මේ සූත්‍රය හැටියට මට තේරුම් ගත්තේ. මේ සූත්‍රය නම් මට තේරෙන බොහොම ගැඹුරුයි, මට බොහොම අමාරුයි මේක තේරුම් ගන්න. මේ වචන පැටලෙනවා මට හරියටම, يعني මේකේ තියෙන මේ සූත්‍රයේ තියෙන වචන ඒක තේරුම් ගන්න බොහොම අමාරුයි. ඒක උදාහරණ කීපයක් මම දුන්නොත් නම් මට තේරුම් ගන්න පුළුවන් වෙයි, නැත්නම් මට මේක තාම සූත්‍රයේ ගැටලුවක් හැටියටයි මට තාම පේන්නේ. විතරාගි ගැන නම් මට මගේ අදහස ආරකයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සේන මහත්මයා. මම දිලෘක් මහත්මයා කියන්න දෙන්න. දිලෘක් මහත්මයා ඔබතුමාට පුළුවන් තවත් ඒ පිළිබඳව අපේ අදහස දක්වන්න. මෙතනදී විශේෂයෙන්ම දැන් මෙතනදී කියන්නේ ඒ මට තේරිච්ච විදිහට මම ප්‍රශ්නයක් ගොනු කරන්නම්. මෙතනදී වඩන ලද සිත් ඇත්තෙකුට තමයි මේ විදිහට මෙහෙම කියන්න පුළුවන්. විශේෂයෙන්ම වීත මෝහි චිත්ත කිව්වහම ඒක සාමාන්‍යයෙන් යෝගීන් හැටියට ප්‍රාථමික මට්ටමේදී නොදැනෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතනවානේ උපේක්ෂාවෙන් ඉන්න වෙලාවකත් අපේ මෝහය ක්‍රියාත්මක වෙනවායි කියලා යම් විදිහකට. දැන් අපිට රාගය, ద్వේෂය කියන එක නම් තදින්ම දැනෙනවා. කියන්නේ හිතට හොඳට දැනෙන දෙයක්. නමුත් දැන් මෝහය කියන එක හිතට නොදැනෙන දෙයක්. මේ මෝහය නිසාම හිතට නොදැනෙන දෙයක් තමයි මෝහය කියන එක. ඒකෝ දැන් මෙතනදී කියන්නේ විත මෝහ කියන චිත්තානුපස්සනාවෙත් මේ කාරණේම තියෙනවා. නමුත් එතන විශේෂත්වයක් දකිනවා, මෝහයෙන් තොරයි කියන එක දකින්න තරම් සිතක් කොයි විදිහටද අපිට හිතා ගන්න පුළුවන්ද, කොයි ආකාරයේ පවතින සිතක් වෙනකොටද අපිට මේත මෝහයි කියලා දැනගන්න පුළුවන් කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් යන්න පුළුවන් දිරු මහත්මයා කියලා අසන්නයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. අවසරයි සත්‍යීතමනි. අපිට චිත්‍ර මහත්මියගේ වගේ මට නම් මේ මේක ගැන එහෙම ගොඩක් කතා කරන්න තරම් සුදුසුකම් නැහැ මේ මේ මේ තත්ත්වයන්. දැන් අර අපිට දලුවත් මහත්මිය මේ මගේ සිත මේ විතරාගීද කියන එක නම් ඉතින් ඒක නම් හොයන්න බැරි වෙනවා. මොකද මේ මගේ සිත මගේ නෙවෙයි කියන එක ඊට කලින්ම හරි තේරෙන්න වෙනවා. එතකොට අපි ප්‍රථමයෙන්ම සඳහන් කළ චිත්තානපස්සනා පැත්තට එනකොට මේ සරාගං ආචිත්තං සරාපදානාති ආදි වශයෙන් එතනදී දැන් අපි රාගය එක ගැන පොඩ්ඩක් දැනගන්න කැමති. මට හිතෙන්නේ රාගය නැති සිත දියුණු කරොත් විතරයි එතනදී අපි මේක නැහැ තියනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා මට හිතෙන්නේ. මොකද නැත්තම් ඒකේ අර ඒක මොකද ඒක සාපේක්ෂ දෙයක් නිසා මෝහය සම්බන්ධයෙන් නම් ඉතින් ඒක ඇත්තටම සෑහෙන අමාරුයි තේරුම් ගන්න කියලා මට හිතෙන්නේ. ඒක මෝහය සිතක් තියනවද නැද්ද කියන එක. මොකද මෝහය අවිද්‍යාව දුරු වෙච්ච මනසකට තමයි ඒක දැනගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ. ඉතින් එහෙම තමයි ජයන්ත මහත්මයා සරල වශයෙන් දන්න විදිහට කියන තින් තෙරුවන් සරණයි. ආතේ වසන්නයි දිරු මහත්මයා බොහොම තේ මං චින්තක මහත්මයාට යමුලා ඊට පස්සේ සත්‍යතුමාට යමු වෙනා. විශේෂයෙන්ම අර විත මොහි කියන තැන ගැන පොඩ්ඩක් අපි විස්තර කරගමු. ඊට පස්සේ සත්‍යතුමාගෙන් තවදුරටත් ඒක ගැන විස්තර අහගමු. කොයි විදිහටද අපි රාගය ද්වේෂය කියන එක නම් ඇත්තම ටිකක් දැනෙන ගතියක් තියෙනවා. කයටත් දැනෙන ගතියක් වගේ කියනවා. නමුත් විත මොහි කියන තැන කොයි විදිහටද විස්තර කරගන්න පුළුවන් කියලා චින්තක මහත්මයා පොඩ්ඩක් විස්තර කරන්න තේවන්සන්. තෙරුවන් සරණයි සියලුම කල්යාණ මිත්‍රයන්ට. අතර මේ සූත්‍රය හරි ගැඹුරු සූත්‍රයක්. ගොඩක් අය කියන දේවල් මම හරි මේ අවධානය ලහගෙන හිටියා. ජයන්ත මහත්තයා අහපු ප්‍රශ්නෙට මට තේරෙන හැටියට මම උත්තර දෙන්නම්. මෙතන ඇත්තටම දැන් රාගය කියන එක ගුරුසුයි. රාගය අපිට ටක් ගාලා හවු වෙනවා. ද්වේෂය කියන එකත් හවු වෙනවා. එතකොට රාගය නැති, ද්වේෂය නැති එක දැන ගැනීම මං හිතන්නේ මෝහය කියලා ඉවරලා. එතකොට දැන් මෝහය අපි ඇත්තටම රාගයක් එන්නේ නැහැ කියලා දැනගන්න පුළුවන් නම්, රාගයක් ඇවිල්ලා කියලා දැනගන්න පුළුවන් නම්, එතකොට මෝහය නිදහස් වෙලා. ඒ කියන්නේ ඇත්තටම මෝහය කියන්නේ මෙතන මට තේරෙන හැටියට මේක මේ අපිට අල්ලගන්න පුළුවන් හැටි. ආයිසරක් මට මෙතනදි කියන්න සිද්ධ වෙනවා මේ අර ගැඹුරටම අධ්‍යයනය කරන්න මම හිතන්නේ මේක හොඳට රාග ද්වේෂය නැති කරන தത്വයට හිත පුරුදු කරපු නැත්නම් විදර්ශනාව තුළ ගොඩාක් ගැඹුරට ගියපු කෙනෙකුට මම හිතන්නේ ඕක ගොඩාක් ගැඹුරින් මේ ඕක හොඳට තේරෙයි කියලා මට හිතෙනවා. මොකද ඇත්තටම අර තව ආයිසරක් මම හිතුවා කියන්නේ අර සිකියුරිටි කෙනෙක් වටනවා කියලා. ඒ කියන්නේ මනස හොඳට දියුණු කරපු කෙනෙකුට මේ රාග සිතක් එනකොටම අහු වෙනවා. රාග සිතක් මට ආවා කියලා ඉවරලා. ඊතරට සිකියුරිටි කෙනෙක් දානවා වගේ. අපි ඇයි සිකියුරිටි කෙනෙක්ව දාන්නේ? මොකක් හරි රකමක් වෙයි කියලා අල්ලගන්නේ නැහැ. ගිහි ජීවිතය අපි ඉන්නු කතා කරොත් එම. ඒ කියන්නේ එයා බලාගෙන ඉන්න මොකද වෙන්නේ? කොහොමද එන්නේ කිඳ? ඔක්කොම හොඳට බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ මේක දැන් කාලයක් මේක පුරුදු කරනකොට මේ සිකියුරිටිම හිතට වැටෙනවා. එතකොට අන්නේ එයා එතකොට මේ රාග ද්වේෂ එන වෙලාවෙම හවු වෙනවා එයාගේ හිතට. ඒ කියන්නේ එතකොට මෝහයෙන් නිදහස් වෙලා කියන එකයි මට තේරෙන හැටි තේරෙනවා සර් නේ. සර් නේ මෙතන ඇත්තම කියන්නේ ඒ ටික සම්පූර්ණයෙන්ම දන්නවා කියන්නේ ඇත්තම කිසිම භවයකට යන්නේ නැතුව සියල්ල අවබෝධ කරා කියන මට්ටම මේ පිට පැහැදිලි කරන එකින්ද ටිකක් එක අපිට හිතා ගන්න අමාරු තත්යක් ඇති. සත්‍යතුමනේ අපිට පොඩ්ඩක් උදව් කරන්නේ ඒ වටා යම් කිසි අපිට දැනුමක් ලබා ගන්න තිරවස්සන්න. තිරවස්සන්න ජනතමත් සත්‍යමරේ මෙන්න කලින් මම කාලය ගැන සැකව කළා මගේ ප්‍රශ්නෙත් යොමු කරන්න. දැන් මම තේරුම් ගත්ත එක අර පැහැදිලි කර ගන්න ඕන නිසා දැන් වීතර දැන් මට තේරුණ දේ තමයි දැන් චින්ත මතකයේ වගේ වීතරාගී සිතක් අපිට දැනගන්න පුළුවන් කියන එක වීතරාගී තත්වයක්. විත මොහි තත්ත්වයකට අපිට දැනගන්න පුළුවන් කියන ඒ වගේ තත්. හැබැයි මේ අපිට සිත ආයි විතරාග වෙන්නේ නැති තත්ත්වයක්. ඒ කියන්නේ හරියට ප්‍රගුණ කරන්නේ මේ මනස් මේ සූත්‍රය හැටියට තේරුම් ගත්ත විදිහට තේරුනේ. ඒ කියන්නේ චිත්තං සුපරිච්ඡේදං හෝති කියන එක චේතසා චිත්තං සුපරිතං හෝති කියන තැන අපි අර ඒ තත්ත්වය ආයි අසමෝහක දගම් කියන්නේ අසමෝහ ධම්ම කියන ආයි මේක කියන මොහ තත්වයකටපත් වෙන්නේ නැති ස්වરૂපයකට හිත දිනු කරලා නැති කියන එක තමයි තේරුනේ මට. මම තේරුම් ගත්ත විදිය අර දැන් නැත්තම් අර විතරාගී සිතකෙම විතරාගී සිත මේ විතරාගම්මේ චිත්තං චේතසසිතං සුප්‍රිතං හොත්ති කියන එක අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ ඒක හරියට දැනගන්න පුළුවන් මේක විතරාගය නැහැ කියන එක දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ අසරාග ධම්මම් මේ චිත්තං හොත් ඒ කියන්නේ ඒ තත්ත්වය ඒක නයි මේක ආයේ ඒ தത്വයකට ඒ රාගී தത്വයකට පත් වෙන්නේ නැති தத்துவයක් හිතේ තියෙනවද කියන එක තමයි දැනගන්න. අමම ඒක තමයි ප්‍රගුණ කළ යුත්තේ කියන එක. දැන් ජයන්ත මහත්තයා වර මේ කියන්නේ උපේක්ෂාවෙන් ඉන්නකොටත් මෝහය එදෙනවා කියපුවම ඒකේ වේදනා උපේක්ෂාවේදී මෝහය එදෙන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් බොජ්ජංගේ හැටියට උපේක්ෂාව වඩන තන් වල තියෙනවානේ. එතකොට එතන අර තියෙනවා තත්ත්වමැදතාව වගේ අවස්ථාවල් තමයි එකින් ප්‍රගුණ කරන්න කියන එක. ඒ උපේක්ෂාවේදී තනිකර විත මේ මෝහි තත්ත්වයක්. ඒක මෝහ තත්ත්වයක් නෙමෙයි විත මෝහි තත්ත්වයක්. ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන තැනක් වගේ එකක් තමයි මට තේරුනේ. සත්‍යමනේ මම මේක තේරුම් ගත්ත එකත් වැරදිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සත්‍යම තේරුම් ගන්න. හොඳයි සත්‍යතුමාට කියමු. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. දැන් බොහෝ තුන් හතර දෙනෙම මේ සරාග සිත සමූහ සිත ගැන කතා කරා. මේ බ්‍රුණ මහත්මා ඒ එන්ට හදපු තැන බොහෝම හොඳම තැන මේකි. ඒකෙ තියෙන කරුණු හයක් හතක්ම ඉතම දැන් අර වීත මෝහ සිත මූලික වශයෙන් බැලුවාම සරාගසිත සදෝසසිත සමෝහසිත විරාග ඒ තත්ත්වයන් රාගය ඇවිල්ලා යන ඒවා ද්වේෂය ඇවිල්ලා යනවා ඒවා අදෝෂය ඇවිල්ලා යනවා වගේ තත්ත්වයන් එතකොට ඒකත් එක්ක මිශ්‍ර වෙනවා බැහිත් එතකොට තමයි මේ පපංච එකට යන්නේ දැන් අර ඒ ඔක්කොම කරලා වීත මෝහං චිත්තන්ති චේසා චිත්තං සුපරිචිතං හෝති කිව්වා අතිශයින්ම හොඳට ඒක පුරුදු කරලා තිනවා මේක දකින්න විපස්සනාවේ එතකොට යාට එනවා අවසාන වශයෙන් එන සම්මාදිට්ඨිය අකුප්පාමිති කියන එක දන්නවා ඒ එනකොට විතරාගි හිතක් ඇති වෙලා නැති වෙනවා කියන තත්ත්වේ නෑ එහෙම එකක් නෑ අසරාග ධම්මං මේ චිත්තන්ති චේසා චිත්තං සුපරිචිතං හෝති මේ සිත මේ පාවිච්චි කරන චිත්ත ස්වභාවයක් තියෙනවා ඒක අසරාග ධම්මං ආය රාගයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැති ස්වරූපයට පත් වුණා කියලා එයාට තේරෙනවා ඊට පස්සේ අදෝෂ ධම්මං අමෝහ ධම්මං මේ චිත්තං මගේ සිත ද්වේ අදෝෂ ධම්ම කියන தத்துவයට ඇවිල්ලා තියෙන දැන් ආය නං දේශේ කියන එක එන්නේ නැහැ කියන தත්තේ ආය නම් මෝහ தත්වෙට හිත යන්නේ නැහැ කියන தත්තේට ඇවිල්ලා ඉන්නවා මේ ආය නම් කියලා මම කිව්වේ ඒක තේරුම් ගන්නට පමණයි ඊළඟ තුනේදී ඊළඟ එකේදී කියනවා අනාවත්ති ධම්මං මේ චිත්තං කාම භවාය මේ කාම භව කියන தത്വෙට ඒ කියන්නේ රූප අගේ කරන්ට සද්ද අගේ කරන්ට ගන්ධ අගේ කරන්ට රස අගේ කරන්ට ස්පර්ශ අගේ කරන්ට ධම්ම අගේ කරන්ට යන தത്വෙට ඉන්නේ අගේ කරනවා කියේ අභිනන්දනේ અભිවදනේ වගේ ආදී ඒ සිතේ අනාවත්ති ධම්මං ආපෝ එතෙන්ට යූටර්න් එකක් ගන්නෙ නැහැ. ආපෝ යනවා කියලා. අනාවත්ති ධම්මං ආපෝ කැරකිලා රූප භවයේ සඳහා යන සිතක් දැන් නැහැ කියලා තේරෙනවා. ඒ தත්වෙට හිත ප්‍රගුණ කරලා තියෙනවා. සුපරිචිතං හෝති. තේතසා චිත්තං සුපරිචිතං හෝති. අපිකට මේ 6 වෙනි සූත්‍රෙනි 5 වෙනි සූත්‍රයේ තියෙන්නේ පඤ්ඤාය මේ චිත්තං සුපරිචිතං හෝති. ඊට පස්සේ අනාවත්ති ධම්මං මේ චිත්තං අරූප භවය භවය. ඒතො රූප භවත් පහු කරගෙන අරූප tatt ඉන්නවා කියන එක වටවත් එන්නේ නැහැ. ඒතොට කියන්නේ භව කියන එක සම්පූර්ණයෙන් දියවලා ගිහිල්ලා භව කියන එක නැහැ. එතකොට හොල්මන් කරන කොඳුරු නෑ ආයි දූවිලි නෑ ආයි මොලිකියුල්ස් නෑ ආයි කොහෙවත් එහෙම දඟලන තත්ත්වයක් නෑ මේ චිත්ත ස්වરૂපේ ඊළඟට ඒ එතකොට කියන වචනේ තමයි ඊට පස්සේ ඒවං සම්මා විමුක්තස් සම්මා විමුක්ත චිත්තස්ස කෝවසෝ බික්කුණු මේ විදිහට මනෙවින්ම විමුක්ත තෝසිත එතකොට කියන්නේ ආය යන්නේ නැහැ ලස්සන රූපයක් ලස්සන සද්දයක් ආවට ආය යන්නේ නැහැ රාග සරාග තත්ත්වෙ මොකද අසරාග ධම්ම නරක රූපයක් නරක සද්දයක් අමිහිරි රූපයක් අමිහිරි සද්දයක් අමිහිරි ගන්ධයක් අමිහිරි ස්පර්ශයක් වුණා කියලා මම වැටෙන කියන්නේ ආය කැරකිලා යන්නේ නැහැ ආය යන්නේ නැති තත්ත්වෙට තියෙනවා ඒ අරවට මේව හොල්ලන්න බෑ අර දිග අඩි යාර 16 කුරුණා කියන්නේ අපි හිතුව එතකොට යාර 36 යාර 16 ඒ කුරුණක් 30 එතකොට අඩි 50ක් කියලා දිගමු අඩි 50ක් දිග කුරුණක් අරගෙන අඩි 25ක්ම යටට බැස්සොත් එහෙම සුළඟකට තෙල්ලෙන්නේ නැහැ වගේ කියලා ඒක උදාහරණ විතරයි කියන්නේ එතකොට අනාවත්ති ධම්ම කියන වචනේ වැදගත් අසෝමෝහ ධම්ම කියන ඒ ධර්මතාවයට පත් වෙලා තියෙන්නේ. දැන් ඇතිවීමක් නැතිවීමක් වෙන්නේ නැහැ. එතන රාගය ඇති වෙලා යනවා නැති වෙලා යනවා කියන එකක් නැහැ දැන්. මොකද මේක අන්තිම වචෙන් තමයි වයන්චසානු පස්සේ චිත්තං අමිස්සීකත මේවස්ස චිත්තං හෝති. එයාගේ හිතේ ආයෙත් මිශ්‍ර වෙන්නේ නැහැ ඒවත් එක්ක. අර බලාකුළු ආසි මිශ්‍ර වෙන්නේ නැහනේ ඒ වගේ. රූපවාහිනී tire නැත්තම් computer tire දැන් අකුරු වැටලා තියෙනවා ඉන්නලම් පාට වැටලා තියෙනවා icons තියෙනවා වෙන්න පුළුවන් නම් තේ computer screen එකට ඒක මිශ්‍ර වෙලා නැහැ සම්බන්ධ වෙලා නැහැ. අපි හැමදාම කියනවා රූපවාහිනියේ ගංගාවක් ගැලුවට රූපවාහිනිය තෙමින්නේ නැහැ. රූපවාහිනියේ ගින්දරක් පෙන්වුවාට ඒක රූපවාහිනි පිච්චිල යන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒ අනිදස්සන විඥානයේ කිවි එකයි. ඒකට ඒක හවලා කියලා කියන්න බෑ එතකොට. ආකාශේව සකුන්තානම් පදන්තස්ස දුරාන්නේ. අහසේ කුරුල්ලා ඉගිලුනායි කියලා අහසේ මොකක්වත් තෙල නෑ අහසට අවකාශයට. ඒ වගේ සත්‍ය අවබෝධ කරගන්න එක්කනගෙන අපිට තීරණ ගන්න බෑ. මේ වගේ දෙයකින් හිතලා අර චිත්ත ස්වરૂපෙට එන්න පුළුවන් ගතියක් වෙන්න ඕනේ. ඒතර අම්ෂී කත මේ වස චිත්තං හෝති තිතං ආනංජප්පත්ත. ඒකෙන් ආය හෙල්ලෙන තත්ත්වයක් නැ තිතං. ඉස්තිරිම ඒ ඒ ඒ විපස්සනා ඥානේ තියෙන විමුක්තසිත හැටියට. විමුක්තසිත ආයති කරගෙන ඇති කරගෙන යන්න බෑ යන්නේ නැහැ ඒක. ඒක ඉබ්‍රහම් විරයි තින්නේ. එයා ඒක නිසා තමයි අර කියන්න බැරි ඊට පස්සේ ඒක. ඒක වචනින් කියන්න බෑ ඊට පස්සේ ආට. ආනින්ජප්පත්තන් නොසලෙන තත්ටි වචන නොසල ආන ඉංජනියකට ඉන්නේ නෑ ආයේ. ඒ ධම්මතා කියන එක තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන ධම්මං අනාවත්ති ධම්මං අසමෝහ ධම්මං අදෝස අසදෝස ධම්මං අසරාග ධම්මං කියන එක. ඊට පස්සේ අන්තිම වචනේ වයන්චස්සානු පස්සෙති. අර කච්චානගුත්තාමට කිප එකක් පතෙන් තුනෙකදී වයන්චස්සානු පස්සෙති. එතකොට සදා සත කියන්නේ ඒකයි රහතන් වහන්සේට. සතිය කියන එක නිරන්තරයෙන් තියෙනවා. එතකොට ඇඟට කවනවා පොවනවා ඇඟ නාවනවා වගේ දේවල් තියෙන ඇඟ දිගාරිනවා ඇඟ නිඳ නිදි කරනවා එච්චර හිතලා බලන්න. ඒ උත්තමයන් උත්තමාමයන්ට මනසින් හිතලා නමස්කාර කරන්න ඕනේ ඒකයි. ඒත්තන්ට අපිට වගේම තමයි ශරීරය තිබුණේ. මිටරදා දුක් සහිත ශරීරය තිබුණ සමහර ඇත්තන්ට ඇත්තියන්ට ඒ මේක තේරුම් ගන්න ඕනේ ධර්මතාවයට පත්වන සිතක් අපටත් තියෙනවා කියන අදහස තේරුම් ගන්න එක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඒ නිසා අසරාග ධම්මං චිත්තං මේ චිත්තං කියන්න එපා. චිත් අසර රාග සහිත වෙනවා වගේම අර මොකද්ද අපි කියන්නේ ප්‍රභාසර සිත තියෙනවා. ඒක ආගන්තුක උපක්ඛිලේසං උපක්ඛිලේසිනු කියන අදහස ටිකක් ගන්නට වෙනවා. බොහෝම පින් හැම දිනාටම කෙලිසින්ම පින් කල්යාණ මිත්‍රයෝ නිසාමයි අර පසුගිය සත්‍ය දේශනේ අපි කරේ. කල්යාණ මිත්‍රත්වයේ පදනම් කරගෙන තමයි හැම දෙයක්ම වෙන්නේ කියන එක තේරෙනවා දැන්. සම්මා සම්බුදු සරණයි අවසන් කරන්න වෙලාව හරි දැන්. බුදු සරණයි. හොඳයි සත්‍යතුමනි. එකනම් අද දවසේ අපි විශේෂිත වූ සාකච්ඡාවකටයි යමු උනේ. මේකෙදි අපි බොහෝ දේ බොහෝ කරුණු දැනගත්තා. මේ සිරායු ප්‍රෝපම සූත්‍රයේ තුලින් ඉතින් අද දවසෙත් අපි වෙනුවෙන් මේ ධර්ම කර්මතකල් දීම් ගැන සත්‍යතුමාට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම සීලුම කල්යාණ මිත්‍රයින්ට දලොත් මහත්තයා ඇතුළු දලොත් මහත්තයාගේ මේ ධම්ම මණ්ඩපේ නිසා අපි මේ කල්යාණ මිත්‍රත්වයේ දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. ඉතින් එතුමාටත් මේ අපේ අපි පුණ්‍ය අනුමෝදනාවක් කරනවා කෘතවේදීව. ඉතින් කල්යාණ මිත්‍රිනී අපිට ලබන සතිය මම හිතන්නේ දලොත් මහත්මයා සඳහන් කළා අපිට මේ ඛණ්ඩ සූත්‍රය, කියන්නේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තේ තියෙන ඛණ්ඩ සූත්‍රයේ අත්දීප වර්ගයේ තියෙන ඛණ්ඩ සූත්‍රයේ පොඩ්ඩක් සාකච්ඡා කරගත්තා නම් හොඳයි කියලා මේ පසුගිය කාලේ පසුගිය අපේ පෞද්ගලිකව සුළු ඛණ්ඩයක් කතා කරපු වෙලාවේ මතු යම් යම් ප්‍රශ්න වල පිළිතුරක් ලබා ගැනීමේ අදහසින් ඒක තවදුරටත් තේරුම් ගැනීමේ අදහසින් එතන පංචස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ තියෙන විස්තරයේ පොඩ්ඩක් යොමු වෙමු කියලා. ඉතින් එතුමා ඒ ගැන සඳහන් කරයි සත්‍යතුමා මේ මම හිතන්නේ වෙබ්සයිට් එකට දායි. එහෙමනම් අද දවසේ සාකච්ඡාව නම කිරීම සඳහා නැවත වරක් මම ඉතාමත්ම කෘතවේදීව සත්‍යතුමාට යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නම සත්‍යතුමනේ පෙරවන් සර්ණයි. තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. ඒ සාරිපුත්තන් වහන්සේටත් ඒ උත්තමයන්ටත් අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. අවිච්ඡන රාග, අවිච්ඡන ද්වේෂ, අවිච්ඡන මෝහ තිබුණත් පවිත්‍රයි. ඒ සිතින් කරන අදිෂ්ඨානයන් පැතුම් ඉෂ්ට සිද්ධ වීම ඉඩකඩ වැඩි නිසා පැතුම් කරමු. නිරාමිසව මේ ජීවිතයේ, මේ භවයේ, මේ සිරු දරා සිටි කල්යාණ මිතුරිය කායික හා මානසික වශයෙන් තවදුරටත් සුවපත් වේවා. පියානන්ද පරමෝ යහපන උපදකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. දෛනික දිවිපැවැතුම් වලදී කායික, මානසික දුක් දුම්නස් කම්කටොළු අනන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඒවා නැගින තරමට, ඒවා මතුවෙන තරමට, ඒවාට සතිමත්ව මුහුණ දෙන්න තරම් චිත්ත ශක්තියක් දැනේවා ලැබේවා. සුගති සම්පත්ම හිමි වේවා. කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් හිමි වේවා. සද්ධා, විරිය, සතිහා, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරා ගොස් අපේ සුවේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිසව මෙහෙයක් කරන කල්යාණ මිත්‍රයන් වීම සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අපි වන්දනීය, ගෞරවනීය මහාර්ග වූ ශාස්ත්‍රඥ වහන්සේ තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි.